සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හන්ද දානි බික්කවේ වෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයෙන් සදේවත් වාසනාවන්ත පින්තුනි අද වෙසක් වන පොහොය දිනය බෞද්ධ ලෝකයට තියෙන වැඩගත්ම දිනය තමයි අද දවස. අපේ සිද්ධාර්ථ ගෞතම බෝසත්යන් වහන්සේ සතර බොහෝ කාලයක් උන්වහන්සේ බුද්ධ කාරණාවන් සම්පූර්ණ කරලා අවසන් වතාවට මේ ලෝකයේ ඉපදින්න අවස්ථාව, බුද්ධත්වයට අවස්ථාව, ඒ වගේම උන්වහන්සේගේ ජීවිතේ නිමාවටපත් අවස්ථාව මේ අවස්ථා සීකරමින් තමයි අප වෙසක් දිනය සමරන්නේ. පින්නතනි බුද්ධ චරිතය ගැන අපි සාකච්ඡා කරද්දී උන්වහන්සේගේ ජීවිතයේ වටිනාකම, ඒ වගේම උන්වහන්සේගේ දේශනාවේ තියෙන වටිනාකම, අපේ ජීවිතවල තියෙන වටිනාකම අප තේරුම් ගන්නට ඕන. බුදුහාමුදුරන්ගේ බුදුගුණ අපි තේරුම් ගන්නවායි කියලා කියන්නේ උන්වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නවා කියන එකයි. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ශ්‍රාවක සංගරත්නයේ ගුණ අපි තේරුම් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ තුනේම ගුණ අපි තේරුම් ගන්න අපි අපේ ජීවිතවල තියෙන වටිනාකම අපි ඔස්සේ තේරුම් ගන්නවා. සින්නතුනි අද අප මානසයන් හැටියට මේ විදියට අද මෙතන වාඩි වෙලා ඉන්නේ සින්නතුනි සතර කළා වූ මහා පුණ්‍ය මහිමයක ආනිසංසයක් විදියටයි. ඒ ආනිසංසය ප්‍රතිද කියලා දැනගන්නේ අපි වෙනතුනේ බුදුහාමුදුරන්ගේ දහම දැනගත් පමණටයි. අපිට ඇතැම් විට අපේ ජීවිතවල වටිනාකම එතරම් තේරිලා නැහැ. ඒ නිසා තමයි ඇතැම් විට අපේ ජීවිතේ වටිනාම දේවල් තිබෙද්දී ඊට වඩා වටිනාකම අඩු දේවල් බොහෝට කරන්නේ. ඒ වගේම වෙනතුනේ අපේ වචන කතා කරද්දී අපේ වචනවල වටිනාකම මීට වඩා වැඩි වෙනවා. අපේ ජීවිතවල වටිනාකම තේරුම් ගන්නවා. ඒ වගේම අපේ හිතන විදිය මීට වඩා වටිනවා. ඒ වගේම අපේ ක්‍රියාකාරීත්වය මීට වඩා අංගක් වෙනස් වෙනවා. ධර්ම තුලින් අපේ ජීවිතවල වටිනාකම තේරුම් ගන්නවා. පිරිතන එක්තරා අවස්ථාවකදී එක්තරා දෙවිකෙනෙක් බුදුහාමුදුරන්ගේ ළඟට ආවා. ඉතාම දීර්ඝ ආයුෂ තියෙන දෙවියෙක්. ඇත්තෙම බ්‍රහ්මෙක් මෙයාවේ. අපට පස්සේ යා මනසලෝකේ දැක්කා. මනසලෝකේ දකිනකොට යාට තියෙන්නේ ඊ හරියට මේ මිනිස්සුන්ගේ ජීවිතය. හරියට වැස්සක වතුර වැටෙනකොට ඒ වතුර වැටිලා දියබුලක් හටගෙන ඉක්මනටම නැති වෙනවා වගේ තමයි අපේ මේ ජීවිතය දැක්කේ. දැන් අපි අවුරුදු 60 70 80 100 ජීවත් වෙනවා කියන මේ දීර්ඝ කාලය කියලා අපි හිතාගෙන කාලය ඒ දෙවියන් කරන්නේ කොහොමද? වතුර බිඳක් වැටෙනා අර බිබිලක් හටගෙන ඒක ඉක්මනටම නැති වෙනවා වගේ. හරි සංවේදයක් හටගත්තා. මේ අපේ ජීවිතය ඉක්මනටම ගෙවෙනවා නේද කියලා. එතැන් මිට අපේ සමට ජීවිතය ගෙවා ගන්න අමාරු වෙන සමහර දවස්නේ. කොහොමද දවස් ගෙවා ගන්න කියලා බලන්නේ. කෙනෙකුනේ මේ දෙවියා මනුෂ්‍යයන් දෙස බලලා හරිම සංවේගයටපත් වුණා. මෙච්චර ඉතාලම එක කලක් මේ මේ ජීවත් වෙන්නේ කියලා. එතකොට මේ දෙවිය කියනවා සත්‍ය වියෝමට්ටෝ ඩයිමානෝ මත්තකේ කාමරාගප්පහානාය සතෝ බිග්ගෝ පරිපදේ කියලා. මේ මනුෂ්‍යයන්ගේ තියෙන ආයස මෙච්චර ඉක්මනට ගෙවි යනවා දැකලා මේ දෙවිය කියනවා එකන ලස්සන උපමාවක්. මොකද උපමාව හරියට ආයුධයෙන් ගහපු වෙලාවේදී ආයුධයෙන් උලකින් ඇනපු වෙලාවකදී වගේ. ඒ වගේම හිතගෙන ගත්තෙක් වගේ අප්‍රමාදීව කාමරාගේ දුරු කරන්න. ඒ කියන්නේ අපි අස්කන්න ආස්කා නේන්ද්‍රිය වලට කැමති දේවල් දකින්න තියෙන ආසාව, රාගිකව යමක් අහන්නට දකින්න තියෙන ආසාව කැමැත්ත ඉක්මනින්ම දුරු කරගන්නයි කියලා. මේ දෙවිය සංහන් කරනවා. කියන්නේ මේ කෙටි ජීවිත කාලෙ ඉක්මනින්ම මේක කරන්න කියලා. උලක් ඇනිච්ච වෙලාවකදී අපේ ඒ උල තියෙන වේදනාව තියෙන අවස්ථාවේ අපි වෙන වැඩ කරනවද? අනේ මගේ මේ දරුවට ඉස්කෝලේ ගියනම් ඉන්නවද කියලා කියනවද? මගේ වැඩ ටිකක් තියෙන ඒ ඉවර වෙනකම් මේ හදින්න බෑ කියලා කියනවද? අපි එහෙම මොකද කියන්නේ? ඒක පාර මේ ඉක්මනට අයින් කරන්න බලන්න. ඒ වගේම හිතගෙන ගත්තේ හිතගෙන ගත් අවස්ථාවකදී අපි කියනවා නම් මේක පොඩ්ඩක් ඉඳලා නිමා ගන්න මේ ඉස්සර කැම් එක තාලේ ඉන්නවා කියලා. අපි මොකද කියන්නේ? අපි ඒක තමයි මූලිකව කරන්නේ. කිනතර මේ දෙවිය කියනවා ඊටත් වඩා ඉක්මනට කාමරගේ දුරු කරන්නේ ඉක්මනට අහමස්ස ගන්න කියලා. අර උලක් ඇනිත් උල තිබෙන්නේ හරි ඒක නොදන්නේ මේක කරන්න කියලා. ඒ තරම් ඉක්මනට දුරු කරන්න කියලා. නමුත් බුදුහාමුදුරුවෝ මේක සම්පූර්ණ අමතකලේ නෑ. බුදුහාමුදුරුවෝ පිනතරේ තවත් පියවරක් ඉදිරියට ගියා. බුදුහාමුදුරුවෝ කියනවා සක්කාය දෙක්ඛ පහනාය සතෝ බිග්ගෝ පරිපදේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ කාමරගේ දුරු කිරීම නෙවෙයි වැඩගත් ප්‍රශ්නේ කිව්වේ. සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ වෙනතුනි අපි හැම දෙනෙක්ම හිතනවා මම මගේ කියලා කෙනෙක් ඉන්නවා. එයා ඉස්තර කෙනෙක්. එයා තමන්ගේ දිට්ඨිය හැම දිට්ඨිය පාලනය කරන්න පුළුවන්. මේ රූපයයි තියාට, මේ හිතයි තියාට, මේ වේදනාවයි තියාට කියලා අපේ මේ ජීවිතේ හිමිකාරත්වයක් අපි බාරගන්න තියෙනවා. ඒක අපි ප්‍රතිදීන කිව්වට අපේ හිතයට ඒක තියෙනවා. ඒ අනුව තමයි මේක යාත්‍රක වන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ වැරදි අදහස. මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ දුක් මහා ගොඩක් ඇති වීමට මූලික කාරණම තමයි සක්කාය දිට්ඨිය. අර කිසිකින් ගන්නේ ඒකේ නිවනට වඩා වේගෙන්. උලක් යනකො පෙනේ ඒ උල අයින් කරන ධර්ම සංහිඳ වඩා වේගෙන් සක්කාය දිට්ඨිය දුර කිරීම සඳහා උනන්දු වෙන්නේ කියලා. කිනුතන මේ විනාසනා රැස්සක් බුදුහාමුදුරුවෝ තියනවා. අන්න ඒ අනුශාසන සියල්ලක්ම එකට කැටි කරලා බුදුහාමුදුරන්ගේ පොදචරිතයත් එකතු කරලා කියන සූත්‍රයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අද අපි සාකච්ඡා කරන සූත්‍රය මහා පරිනිර්වාණ සූත්‍රය. මහා පරිනිර්වාණ සූත්‍රය කියලා කියන්නේ පිනතුනේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර අතරින් ඉතාම දිග සූත්‍රයක්. මේ සූත්‍රයට මාස 4කට වඩා කාලයක් බුද්ධ චරිතයේ සිද්ධ සිදුවීම් ටිකක් ඇතුළත් වෙලා තියෙනවා. බුද්ධ චරිතය තියෙනවා මේකේ. ශ්‍රාවක චරිත පිළිබඳව තියෙනවා. බුද්ධ ධර්මයේ පිළිබඳව තියෙනවා. බුද්ධ ධර්මයේ ගැඹුරු සංකල්ප බොහොමයක් මේ සූත්‍රය තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරු පිරිනමනාට පස්සේ උන්වහන්සේගේ ධාතු බෙදල ඒ බෙදුවේ කොහොමද ඒ විස්තරය තමයි මේ සූත්‍රයේ තියෙනවා. ඉතින් බුද්ධ චරිතය සාසන ඉතිහාසය බුද්ධ ධර්මයන් සියල්ලම එකට කැටි කළ තියෙන සූත්‍රයක් තමයි මහා පරිනිර්වාණ සූත්‍රය කියලා කියන්නේ. මහා පරිනිර්වාණය කියන එක පින්නතුනේ අදාප සමරණ අවස්ථාවක්. බුදුහාමුදුරන්ගේ සම්බුද්ධත්වය, බුදුහාමුදුරන්ගේ උපදේශය කරන වගේම අපේ බුද්ධ පරිනිර්වාණය මංගල්‍යයක් ඇතුළු සමරණයක්. පින්නතුනේ සාමාන්‍ය කෙනෙක් කරනවා මේක මංගල්‍යයක්ද? ඒක අවමංගල්‍යයක්. මිනිස්සු අතරම වැළපෙනව නේද? පොළවේ ගහනවා, කොණ්ඩේ කඩා දාලා කෑ ගහනවා, වලට පනින්න හදනවනේ. සාමාන්‍ය කෙනෙක් මැරිච්ච වෙලාවේ ඒක තමයි තිරිත. නමුත් පින්නතුනේ බුදුහාමුදුරන්ගේ කණේක පරිනිර්වාණය මංගල්‍යයක්. ඇයි ඒක මංගල්‍යයක් වෙන්නේ? ඒක මහා පරිනිර්වාණයක් වන්නේ ඇයි? බොහොම හොඳයි. නැවත ඉපදෙන්නේ නැති නිසා. දැන් අපි මැරුණොත් අපේ ගෙදර අපංගල්‍යයක්. මල ගෙදර. බුදුහාමුදුරුවෝ පිරිනමපාපු වෙලාවේදී දේවනම් මෙහෙර මහුළු ගියක් වුණා. පින්නතනි ඒකට හේතුව අපට සංවේගයක් තමයි බුදුහාමුදුරුවෝ පිරිනමපාපු එක. පුදුත්ගයන් ස්වාමීන් වහන්සේලට සංවේගයක් තමයි. රහතන් වහන්සේලට ධර්ම සංවේගයක් බුදුහාමුදුරුවෝ පිරිනමපාපු එක. නමුත් මේක මංගල කාරණයක් වෙන්නේ නැද්ද අපට නෙවෙයි පින්නතනි. කාටද? මේක බුදුහාමුදුරුවෝ මංගල කාරණා. මේ තුන අපි සමරන්නේ අපේ මංගල කාරණා විදිහට නෙවෙයි. මේ තුන අපි සමරන්නේ බුදුහාමුදුරන්ගේ මංගල කාරණා විදිහට. එනිසා කෙනෙකුට ප්‍රශ්නයක් ඇයි මේක මංගල කාරණා විදිහට සමරන්නේ කියලා. කෙනෙකුට අපි සමහරය කැමති නැහැ. නැවත නොපදිනවට නේද? අපි කැමති නැවත ඉපදෙන්නේ. නවත් වෙන තුන ඉපදුනොත් ඉපදීමට අදාළ නිත් එකක් බාර ගන්න වෙනවා. ලෙඩ දුක්ටික දරුවන්ගේ වියෝවේ මහලු වීම හැම දෙයක්ම ආයතන බාර ගන්න වෙනවා. ආයෙ ඉගෙන ගන්න වෙනවා. දැන් බලන්න අයන්න ලියන ගියමනේ ලංකාවේ පොදුන අයන්න ලියනවා අපි කොච්චර මහන්සියමද නේ? බින්දුව එක දාන දාන අයන්න ලියනකම් සති ගාන මාස ගාන පහිනම ලියනෝනේ නේ? පිනුතුනේ මනසාත්මවාදී බුදුහම විතරයි. නමුත් පිනුතුනේ මනසාත්මවාදී පල්ලයට ගියාම අපි විඳින දුක් ගැන ධර්මය තුල සඳහන් වෙනවා. ඒව දැක්කොත් පින්නතුනේ අපි සසර පොඩ්ඩක් නැගේ කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක්තර ශ්‍රාවකෙක් අනාගාමී ශ්‍රාවකෙක් බුදුහාමුදුරන් කියනවා ස්වාමීනි මම සුද්ධවාස බ්‍රහ්මලෝකෙක ඉන්නලා රහත් වෙන බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් රහත් භාවයේ තුන්වෙනි පියවර දක්වා පැමිණෙච්ච මේ ශ්‍රාවකයන් වහන්සේ කියනවා ස්වාමීනි මම මෙහෙදී දැන් අනාගාමී වෙලා ඉන්නේ මම සුද්ධාවත බ්‍රහ්මලෝකයේ ගිහිල්ලා රහත් වෙනවා බලාපොරොත්තු වෙන්නේ කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුර උපමා කරන් කියනවා අසුචි අසුචි සල්පයක් ගත්තත් ඒක දුගඳයි ඒක අපිරිසිදුයි. ඒ වගේ මම සසර භවයේ සල්පයක්වත් අගය කරන්නේ නැහැ වර්ණනා කරන්නේ නැහැ කියලා. අනාගාමී වෙච්ච ශ්‍රාවකයෙකුටවත් මොහොතක්වත් තව සසර ජීවත් වීම බුදුහාඳුර අගය කළේ නැහැ. අනාගාමී ශ්‍රාවකයෙක් කියන්නේ දුක් සමුදායෙන් 95% විතර දුරු කරපු කෙනෙක්. එවැනි කෙනෙකුටවත් බ්‍රහ්මලෝක වාසය කිරීමත් බුදුහාමුදුරන් අගය කළේ නැහැ. ඒ තරම් පින්තුන් ජීවිතයක් අපි මේ ගත කරන්නේ. අද අපිට මෙහෙම ලස්සනට මෙහෙම දැනගෙන ඉන්නකොට ජීවිතේ දුකක් කියලා පේන්නේ නැහැ. නමුත් පින්තුන් ලෙඩ දුක් වලට පත් වෙච්ච ණය දිහා බලනකොට තමගේ ළඟම ඥාති මිය ගිහිල්ලා මුළු ජීවිත කාලයක් දුක් විඳින ණය දිහා බලනකොට මේ සතර ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මනසත් අපායෙන් පහළ සතර අපාය සත්‍යයන් ඉදිරි දුක් ගැන බැලුවාම අපිට මේක තේරුම් ගන්න පුළුවන්. ඒකෙත් එකක් පින්තුනි අපි දහම පිළිපදින්න ඕන. මේ දහම තුළින් මේ ජීවිතේම අපිට ලබන්න පුළුවන් ඉහළම මානසික සුවය ලබා ගන්න. ඉතින් ඒ සඳහා බුදුහාමරණ ආශාසන ආරක්ෂා අපිට දෙවීම වැදගත් වෙනවා. පින්තුනි මහා පරිනිර්වාණ සූත්‍රය ආරම්භ වන්නේ අජත්ත රජතුමාගේ කතා ප්‍රවෘත්තියකින්. මේ සූත්‍රය අතුලත් වන්නේ ත්‍රිපිටකයේ දීඝනිකායේ. දීඝනිකායේ අතුලත් සූත්‍ර දිග සූත්‍ර හේඩයි සලකන්නේ. ඒ දිග සූත්‍ර අතුරින් වඩාත්ම දිග සූත්‍රයක් තමයි මහා පරිනිර්වාණ සූත්‍රය. පින්නතුනි අජාසත් රජතුමා කියලා කියන්නේ බුදුහාඳුරෝ පිරිනිවන් පාන විට හිටපු ප්‍රබල රජෙක්. ඉන්දියාව එකල දැන් තියෙන නේපාලය, බංග්ලාදේශය, පකිස්තාන, ඇෆ්ගනිස්තාන ආදී රටවල් ගානක් එක්ක එකතු වෙච්ච රටකට තමයි එකල මහා භාරතය කියලා කියුවේ. ඒ මහා භාරතයේ 11 මහා ජනපදවලට බෙදලා තිනවා ප්‍රධාන නගර 16කට. ඒ නගර 16 නැවත ප්‍රධාන ජනපද හතරක් යටතේ ඒක රාජ්‍ය කියලා කියනවා. ඒකට කියනවා මගධ, කෝසල, වත්ත්‍ය, අවන්ති කියලා. මගධ, කෝසල, වත්ත්‍ය, අවන්ති. තොර මගධය කියලා කියන්නේ ඉන්දියාවේ එකල තිබෙන ಭಾರತයෙන් හතරෙන් එකක්. එතකොට ඒ කොටසෙහි බුදුහාඳුර බුදු වෙනකොට කවුද නායකයා වශයෙන් හිටියේ? තමයි හිටියේ මගධේ. බුදුහාඳුර සම්බුද්ධත්වයට පත් වෙනකොට කවුද මගධේ රජතුමා? කමනාක දැනගම බුදුහාඳුරෝ ගිහිගෙන් නික්මනකොට ගිහිගෙන් නික්මලා අර විශ්වකසෙන් පිටපාත යනකොට මගදෙට කියන්නේ මගදෙට රජ කෙනෙක් හම් වුණානේ. කවුද රජතුමා? ඒ බිම්බිසාර රජතුමා. ඔව් කීවේ බුදු වෙලා මුලින්ම එන්න කියලා. මුලින්ම බුදු වෙන හරිය රාජ්‍යයට එන්න කියලා කිව්වා. කලින්ම කිව්වා මමත් ඒක මේ රාජ්‍යයෙන් බාල බාගේ අත දෙන්න පාලනය කරමු කියලා. බුදුහාම සඳහන් කළා මට ඒක අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් බුදු වෙලා මුලින්ම මගේ යන පදයට වඩින්න කියලා. පින්නතුනි බුදුහාම මේක මතක තියාගෙන ඉඳලා බුදු වෙලා තමන් ඉපදෙච්ච කිඹුලොතට වඩින්න කලින් කිඹුලොතට වඩින්න කලින් වැඩම කළේ කරන්නේ මගදීයට බිම්සාර ඉතුමහන් වෙන්න. යයිතරක් නෙමෙයි මේ සම්බුද්ධ ශාස්ත්‍රයෙන් පළවෙනි ආරම්භ පූජාව කළේ ප්‍රථම ආරම්භ පූජාව කරේ බිම්සාර ඉතුමහන්. ඒ තමයි වේළුණාරාමය. පින්නතුනි ඒ බිම්සාර ඉතුමහන් සෝවාන් වුණා බලහලා ඔහු මහරජෙක් ගෙදර හිටියා. යාගේ පුතා තමයි අජාසත්තු කියලා කියන්නේ අජාසත් කියලා කියන්නේ. අජාසත් තමයි බිම්බිසාරයතුමාගේ පස්සේ මගධ අධිරාජ්‍ය බවටපත් වුනේ. ඔහු පිටුදෙනි ඉපදෙන්න කලින් මරණතුමා නිරුම් අරන් හිටියා මොහු විසින් තමව ඝාතනය කරනවා කියලා. නම සෝවාන් ළඟදී බිම්බිසාරයතුමා මේ දරුවගේ ජීවිතේ හානියක් කළේ නැහැ. වෙන රජ කෙනෙක් නම් ඉහි වෙන කෙනෙක් පිළි වෙනවන් දෙන්නේ නැහැ. ඒක බිහිවෙච්චතාවම හානියක් කරනවා. නමුත් බිම්බිසාරයතුමා එහෙම කළේ නැහැ. ඒකට මොහොන දෙන සෝදානම නා. රජතුමා තේරුම් ගත්තා මේක සතර දෝෂයක් තමයි කියලා. ධර්මානුකූල තේරුම් ගත්තා. කොහොමද අජාසත්ගේ දැඩි වදින සමාජයේ බිම්බිසාරයතුමා තමයි ජීවිතේ මාර්ගපත් කළා. සුගතියට ගියා. ඊට පස්සේ ආජ්‍යත්තර පත් වෙන අජාසත්ත අජාසත්ත මුලදී දේවදත්ත හාමුදුරන්ගේ වැරදි මඟ පෙන්වීම මත ඔහු ජීවිතේ වාහඩු පාඩු මන් සිදු කරගත්තා. කෙනෙකුට නිවැරදි කරන්න බැරි තරම් අඩුවක් ඔහුගේ තිබුණා. ඒක මම කියාගන්න කළා ආන්තර කරණයක් කළා. නමුත් පින්නතුල අජාසත්ත අසත්පුරුෂ කෙනෙක් වුණේ නැහැ. ඔහු බුදුහාමුදුරන් ආශ්‍රයෙන් තමට හදාගන්න පුළුවන් උපරිම අඩුපාඩු ගැන සකස් කරගත්තා. ඒ විතරක් නෙවෙයි ඔහු දැනගත්ත දහම තුළින් අනිවාර්යයෙන් ඊළඟ අනුභවයේදී නිරේක යනවා කියලා. එහෙම දැනගෙන හිටියත් බුදුහාමේක වසන් කළේ නැහැ. බුදුහාමේක වැහුවේ නැහැ ඔබ මෙහෙම සුගති ගාම වෙනවා පින් කරපු නිසා කියලා. ඔහුට ලැබුවා මාවන්ත බුදුහාමරෝ කිව්ව ඔබ කරපු කර්මෙන්න ඔබ දුක් විඳිනවා කියලා. දැන් කාලේ කෙනෙක් නම් කියයි එහෙම කමසලිමනි එහෙම කියන්න හොඳ නැහැ කියලා. බුදුහාමුදුරේ එහෙම නැහැ පින්නතනේ ඍජුවම කියන තැන කාරණේ කියනවා. ඉතින් කෙසේ වෙතත් නමුත් අජාසත් රජතුමා උපරිම වශයෙන් කුසල දහම් කළා. ශ්‍රද්ධාවෙන් ගිහියකට යන පුළම උපරිම හිට ගියා. බුදුහාමරගෙන අපමණ ශ්‍රද්ධාවකට පත් වුණා. එහෙම හිටිය රජතුමා මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ අනුග්‍රහයන් සිදු කළා. ඒ විතරක් නෙවෙයි බුදුහාමරගේ විතර බණ දාන්න ගුවා. බණ දාන මහ අජාසත් රජතුමා වරක් තීරණය කළා වයිකී කියන රජදරුවන් පානය කරපුගේ රාජ්‍යය ආක්‍රමණය කරන්න තීරණය කළා. ඒ සඳහා විශාල පිරිසක් සේනාවක් සංවිධානය කරගෙන යුද්ධය ගැන සූදානම් වෙලා මුලින්ම තමන්ගේ ප්‍රධාන අමාත්‍යවරේ පත්ින් සිටිය වස්තකාරකගේ අමාත්‍යවරේ ඔහු උගත් කෙනෙක් පඬිතේ බ්‍රාහ්මණේ ඔහුට කිව්වා බුදුහාමුදුරුවෝ කියලා හමු වෙන්න. බුදුහාමුදුරට සහන් කරන්න මම මෙහෙම යුද්ධය ගැන සූදානම් වෙනවා කියලා. කවුද මේ කියන්නේ? අජාසත්තරයතුමා කිව්වේ. පිටක අජාසත්තරයතුමායි අශෝකයතුමායි මට ලවණ නැඹා. අශෝකයතුමා කියේ බුදුහාමුදුරු පිරම්පාර අවුරුදු 230කට පස්සේ අශෝකයතුමා. මේ බුදුහාමුදුරු ජීවත් වීම කාලේ කියන්නේ කියන්නේ අපි මේ කතා කරන්නේ අජාසත්තරයතුමා. අජාසත්ත කියනවා තමයි ප්‍රධාන අමාත්‍යගේ වස්තකාරට කියන වස්තකාර ඔබ බුදුහාමුදුරු වෙන්න කිව්වා බුදුහන්සේට මේ කාරණය සඳහන් කරන්න කියලා. ඔව් මේ වගේම බුදුහාමුදුරු හැමෙටම ගියා. ගිහිල්ලා බුදුහන්සේට සඳහන් කරනවා ස්වාමීනි මගේ ධාතුපති අජාසත් රජතුමා මෙහෙම වයිකින්. වයිකින් ආක්‍රමණය කරන යන දැක් සූදානම් කරගෙන කියලා. බුදුහාමුදුරු ආස්ථාවේදී පින්නතුනේ වත්තකාරට ඍජු උත්තරයක් දුන්නේ නැහැ. ඍජු උත්තරයක් නැති ආනන්ද හඳුරු ළඟ ගියා. ආනන්ද හඳුරුගේ පැත්තට ඇවිල්ලා ආනන්ද හඳුරුට කාරණා ටිකක් කියනවා. මොනවද කියන්නේ? ආනන්ද මේ වජ්ජීන් තුල තියෙනවා සුවිශේෂී කාරණා හතක්. ඒ කාරණා වලට කියනවා අපරිහානීය ධර්ම කියලා. අපරිහානීය කියලා කියන්නේ නොපිළිගීමට පත්වන කර්ම හතක් කියනවා. මෙන්න මේ කර්ම හත තියෙනකම් ඕකම ආක්‍රමණය කරන්න බෑ. ඕකම හැංගෙ කරන්න බෑ කියලා. මොනවද මේ කාරණා හතර? වංගීන් ගිලක්ෂණයක් තමයි පින්නතුනි. ඔවුන් දිනපතාම ඕල් සමූහණුවක් විදිහට පාලනය කළේ. ඔවුන් ඒ රාජ්‍ය පාලනය කරපු ප්‍රධාන අය දිනපතාම එකතු වෙනවා. එකතු වෙලා ඔවුන් සමගිව ඔවුන් නිතර එක්රැස් වෙනවා. අන්නේ නිතර එක්රැස් වෙනකම්ම මෙන්න මේ ලක්ෂණය නිසා ඔවුන්ව පිළිගන්නේ නැහැ කියලා, ඔවුන්ව පරාජය කරන්න බෑ කියලා. ඒක පරණ කාරණයක්. දෙවෙනි කාරණේ සඳහන් කරනවා ඒ වගේ රැස් වෙන විතරක් නෙවෙයි, ඔවුන් රැස් වෙන සමගිව රැස් වෙන්නේ. ඒ වගේම සමගිව කටයුතු කරනවා, සමගිව නැගී සිටලා යනවා. සමගිව රැස් වෙනවා, සමගිව සාකච්ඡාදිය කරනවා, සමගිව නැගී යනවා. මෙන්න මේක දෙවෙනි කාරණේ. මේ කාරණේ තියෙනකම් ඔවුන් පරාජය කරන්න බෑ කියලා. ඊළඟට කියනවා වජ්‍යන්ගේ ලක්ෂණයක් තියෙනවා, ඕල් අතීතේ නොකනවපු නීති නැවත අලුතෙන් නීති දාන්නේ නැහැ. අතීතේ යම් කිසි නීතියක් නොදැම්මනම් අලුතෙන් නීති දාන්නේ නැහැ. ඒ වගේම දැනට තියෙන නීති තියෙනවා නම් ඒවක් කරන්නේ නැහැ, ඒවන් නොපිළිගීඩු කරනවා. මෙන්න මේකත් වජ්‍යන්ගේ තියෙන ලක්ෂණයක්. ඒ ලක්ෂණය තියෙනකම් ඔවුන් පරාජය කරන්න බෑ කියලා. ඒ වගේම වජ්‍යන්ගේ ලක්ෂණයක් කියලා ඔවුන්ගේ සිය පරපුරේ ඉන්න බැරි හිටියය. මේකට කියන බුද්ධා පචායන කියලා. වැඩිහිටියය පුදනවා, වැඩිහිටියගේ උපදේශ ආදී ළඟනවා. අන්න එහෙම ළඟනකම් ඔවුන්ව ඔවුන් පරාජය කරන්න බෑ කියලා සඳහන් කළා. ඒ වගේම වජ්‍යන්ගේ රටේ ඉන්න කුලකාන්තාවන් ස්ත්‍රීන්, ස්ත්‍රීන්ට නිදහස දීලා තියෙනවා. ඔවුන්ව බලයෙන් ඔවුන්ට බලහත්කාරම් කරන්නේ රාජමාලිගාවේ අන්තපුරයට ඔවුන් කැඳවලා ඔවුන් තමගේ භාර්යාවන් විදිහට තියාගන්නේ නැහැ. සාමාන්‍ය රජවරුන්ගේ ස්වභාවයක. නමුත් වජ්ජීන් කියලා කියන්නේ එහෙමයි නෙවෙයි. ඔවුන් එක ස්වාමීය එක ස්වාමි භාර්යාවකගෙන් සැහැඬට පත්වෙච්චාය. ඒ නිසා මෙන්න මේක සාර්ථක ගෘහස්ත ජීවිතයක ලක්ෂණයක්. මේ ලක්ෂණය තියෙනකම් වජ්ජීන්ව පරාජය කරන්න බෑ කියලා. ඊළඟ සඳහන් කරනවා වජ්ජීන්ගේ ලක්ෂණයක් තියෙනවා, පූජනීය ස්ථාන තියෙනවා නම් ඒ පූජනීය ස්ථාන ආරක්ෂා කරනවා. බුදුදහම විතරක් නෙවෙයි ඕනම ආගමක තියෙන ආගමික පූජනීය ස්ථාන තියෙනවා නම් ඕන් ඒක ආරක්ෂා කරනවා, ඒවට ගෞරව කරනවා. ඒ නිසා තොන් පරාජය කරන්න බෑ කියලා. ඒ වගේම මේ වජ්ජීන්ගේ ජනපදයට එන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා නම්, රහතන් වහන්සේ ඉන්නවා නම් උන්වහන්සේලාට ගරු කරනවා. මේකත් නොදෙකීමේ ලක්ෂණයක් කියලා. පින්නතුනි මේ ලක්ෂණ හතර අතගෙන සඳහන් කරාට පස්සේ දැන් මේ කාටද මේ කියන්නේ? ඇයි මෙහෙම ආනන්ද හඳුරන්න කිව්වේ? ඇයි වජ්ජීන්ට ඍජුව අර ආපු වස්සකාරයට ඍජුව ඔහුට අභිමුඛ මේක කිව්වේ නැත්තේ? ඇයි නැති කිව්වේ නැත්තේ? ඒතන බැරිද? දැන් මේ දිනතර මොකද ඉගෙන ගත්තා වයි නෙමෙයි ක්‍රිටිකල් තින්කින් එහෙම කරපුවයි නේද? මන්දර පිළිස් පාන ගන්න මැනේජ්මන්ට් කරපොනේ මන්ද ආයෙන්නේ. සමහර අය ඉංගිමේගේ වලින්ම තේරුම් ගන්නනේ කට්ටියනේ. ඒක හැංගි හැංගි මේම. පින්නතුනේ මේ කියන්නේ බුදුහාමුදුරු දැනගෙන හිටිය කොහොම එක අජත්තත් විසින් මේ වගේ ඉන්වල් සාජය කරන බව. නමුත් මේ කාරණා හේතුවම වස්සකාරණ කිව්වනම් වස්සකාරණ මේක ඉගෙනගෙන ගිහිල්ලා මේ කරුණු බින්දෙන විදියට තලස්සලා පරාජය කරන්න උත්සාහ කරනවා. එතකොට ඔහුට ඍජුවම කියලා මේ රහස කියලා බුදුහාමරන්ගෙන් මේක දැනගෙන ගිහිල්ලා කරපු විදියට දැනගත්තොත් කෙනෙක් බුදුහාමරට දෝෂාරෝපණය කරන්න පුළුවන්. බුදුහාමර කිව්වනේ දැන් මේක උනේ කියලා. බුදුහාමර මේක නොකිය හිටින නම් වෙන්නේ නැහැ කියලා කියන වෙන්නේ නැහැ කියලා කියනකොට තරහ කරන්න පුළුවන්. ඒ නිසා මේක සඳහන් කළේ ආනන්ද හාමුදුරන්ට. වස්සකාරණගෙන කියලා තරම් යන්නේ නැහැ. නමුත් මේ කාරණාට බුදුහාමර දේශනා කළේ ආනන්ද හාමුදුරන්ට. ඒ විතරක් නෙමෙයි මේ කාරණා බුදුහාමුදුරම කලින් වජීට දේශනා කරන කාරණා කරා මේක. ඒක දේශනා කරාට පස්සේ තමයි ඕන්න මේක ආරක්ෂා කළ තමන්ගේ රාජ්‍ය ශක්තිමත් කරගත්තේ. පින්නතුනේ වස්සකාර කියලා කියන්නේ බොහොම බුද්ධිමත් කෙනෙක්. ඕන් බ්‍රාහ්මණාගේ මොහොතට උගත් කෙනෙක්. ඔහු කියනවා ස්වාමීනි මේ හත නෙවෙයි. මේ හතේ එකක් තිබ්බත් ඔහොම පරාජය කරන්න බෑ කියලා. කෙසේ වෙතත් ඔහු මේ විදියට බුදුහාමරණගේ මේ කාරණා දැනගෙන බුදුහාමරණ ගල්සරේ දන් බලවත් කාර්ය දෙන්නේ නිමිලා ගියා. දැන් මේ බුදුහාමරණගේ පිරණ සෑම සිදුවෙච්ච ආසන්න මාස 3-4 කාලෙ සිදුවෙච්ච ප්‍රධාන සිද්ධියක් මේක. මේ කාරණාවත් සඳහන් කරලා පස්සේ බුදුහාමුදුර සඳහන් කරනවා මෙවැනිම අපරිහානි ධර්මයන් මේ සම්බුද්ධ ශාසනය තුල තියෙනවා. මික්සොන් වහන්සේ තුල තියෙනවා. පින්තුනි බුද්ධ ධර්ම සංග කියන මෙන්න මේ ශාසනය සකස් වෙච්ච මේ ත්‍රිවිධ රත්නය අතර ශ්‍රාවක සංඝ රත්නය කියලා කියන්නේ ප්‍රබලම දායකත්වයක් ගන්න පිළිසක්. සුඛං සංඝස්ස සාමග්ගේ කියලා බුදුහාමුදුර දේශනා කළා. සංඝයාගේ සමගිය ලෝකේ යහපතක් කියලා. ඒ වගේම යම් කිසි කෙනෙක් සංඝ සාමග්‍රිය කරවමින් විසිරලායින ස්වාමීන් වහන්සේලාට එකතු කරවමින් අන්තස්සේ කොච්චරද ගන්නවද? මුළු කල්පයක්ම සුගති ගන්න වෙන පුළුවන්. ඒ තරක් නෙවෙයි සමු වෙන සංඝයා බේද කරවමින් මොකද? ඒක සංඝ බේදේ කියනවා. ඒක කල්පයක් නිරයන්න හේතුවක් වෙනවා. පින්තුනේ ශාසනයේ ස්වාමීන් වහන්සේලා සමග වෙනවා කියලා කියන්නේ ධර්මයේ ජීවමාන කරවීම. ධර්මයේ ජීවමාන වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කළා වගේ. එනිසා ලෝකයේ යම් කිසි රටක බුදුදහම පිළිහිණා ගියානම් මුලින්ම වෙන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේලාගේ පිළිහිම ඇති වෙන්නේ. ස්වාමීන් වහන්සේලා ගාසමුකම් ඇති වෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේලා විනාශ කරනවා. ඊට පස්සේ ධර්මය හන නැති වෙනවා. ධර්මය හන නැති වුණොත් බුදුහාඳුන හඳුනා ගන්න අවස්ථාවක් නැති වෙනවා. එනිසා සම්බුද්ධ ශාසනය ශක්තිමත් කරගන්න යම් කෙනෙකු බලාපොරොත්තුවක් තියනවා. එහි දෙකලු ප්‍රබලම කාර්යයක් තමයි ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කිරීම. සිව්පස්සේ නමස්කාර කරන එකක් නෙවෙයි මේ ශාසනයට මොකද දරුවා පූජා කරනවා. ඒකෙන් තමයි මේ ශාසනය ආරක්ෂා වෙන්නේ. අපේ ලාංකික මවුරු මේක කළා. තමන්ගේ නිවසේ ඉන්න, තමන්ගේ ගෙදර ඉන්න හොඳම දරුවා ශාසනය පූජා කළා. ඒ තුලින් තමයි මේ ශාසනය බොහෝ කරක් ආවේ. කෙසේකට පින්තුන බුදුන් සඳහන් කරනවා මේ කාරණා හතක් තියෙනවා. මොනවද? නොපෙරී සිටීමට සිදුවන කාරණා හතක් ස්වාමීන් වහන්සේ තුල තියෙනවා. වික්ෂුන් වහන්සේ තුල තියෙනවා. මේක තියෙන කාරණා මා ශාසනය පිළිහෙන්නේ නැහැ කියලා. මොනවද මේ කාරණා හත? වික්ෂුන් නිතර එක්ස්ට් වෙනවා නම් ඒකෙන් යහපතක් අයවන්නේ පිළිහිමක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඒකට එකතු වෙලා වැඩගත් දේවල් සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි වික්ෂුන් වහන්සේලා සමගිව එක්ස්ට්ලා සමගිව කටයුතු කරලා සමගිව විසිරියනවා නම් ඒකත් ශාසනය දිනුවට හේතුවක්. ඒකෙන් ශාසනය පරිහානියක් කවදාවත් වෙන්නේ නැහැ කියලා. ඊළඟ සඳහන් කරනවා මේ ශාසනයේ නොපෙන වූ නීති පනවන්නේ නැත්නම් පැන වූ නීති නොකඩව ආරක්ෂා කරනවා නම් ඒකත් ශාසනය දිනුවට හේතුවක් කියලා. පින්තුනේ මේ ශාසනයේ කිසිදු නායකයෙක් නැතුව විනය ශික්ෂා පදමත් යන ශාසනයක් මේක. බුදුහාමරගේ පස්සේ නායකයෙක් පත් කරන්න කියලා සමහර යෝජනා කරනවා. බුදුහාමරකට කැමතුනේ නැහැ. ඇයි මට මෙතුනේ? එහෙම නායකයෙක් පත් කරා නම් ඒ එකම නායකයාගේ තියෙන අඩුපාඩුකම් නිසා මුළු ශාසනයටම දෝෂ ආරෝපණය කරන්න පුළුවන්. නමුත් දැන් ශාසනයේ නායකයවල තියෙන ධර්මය විනය දෙක. ධර්මයේ විනය දෙකට කාටවත් නැගලා දෙක් කරන්න බෑ වැරදි කාරයෙක් කියලා. ඒක ප්‍රතිපත්ති මාලාවක් ව්‍යවස්ථාපකගේ. එතකොට අන්නේ ව්‍යවස්ථාපකනේ අපේ නායකයා. ඒ නීති රීති පද්ධතිය තමයි නායකයා. ඒ නිසා තමයි වෙනතුනේ ස්වාමීන් වහන්සේලා මෙතෙක් කරක් නැගලා ආවේ. දැන් මේ වෙනතුන් දන්නවා ගෙදරට අම්මට ආත දෙන්නේ දරුවෝලිගේ පාන්නේ කරන් කොච්චර මහන්සියෙන්දනේ. එක දරුවෙක් කියන කේ දරුවෝ බලා ගන්න සම්මර කරගන්න කොච්චර මහන්සියෙන්දනේ. මේ ශාසනයේ ලක්ෂණ ස්වාමීන් වහන්සේලා සාමත් ඉන්දියාවේ සමහර ස්ථානවල ස්වාමීන් වහන්සේලා දහස් ගණන් එක තැන්වල ඉන්නවා. බුරුමේ වගේ රටවල සීමේ වගේ රටවල හිමි ඉන්නවා. පින්නදේ සම්පූර්ණ මේ ප්‍රාණ වෙන විනයත් එක්ක. ඉතින් අන්න ඒකෙදි කියනවා පැනවූ නීති නොකඩව ආරක්ෂා කරනවා නම් නොපෙන මොණියෙන් අරතේ නොබනවනවා නම් මේකත් ශාසනය දිනුවට හේතුවක් කියලා. කියලා සඳහන් කරනවා මේ ශාසනයේ වැඩි ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් කියලා දක්වනවා. චීර රාජ්‍යඥ වික්ෂුන් වහන්සේලාට ගෞරවයෙන් කියලා දක්වනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ගන්නවා නම් මේකත් ශාසනය දිනුවට හේතුවක් කියලා. පින්නත ඊළඟ කාරණේ සඳහන් කරනවා වික්ෂුන් වහන්සේලා තෘෂ්ණාවේ වසඟයට යන්නේ නැත්නම් දැඩි ආශාවේ වසඟයට යන්නේ නැත්නම් ඒ තාක් දුරට මේ ශාසනය දිනුවක් මයි කියන්නේ පිළිහිමක් ඇති වෙන්නේ නැහැ කියලා. පින්තුනි වික්ෂුන් වහන්සේ හැටියට අපට සියපත් ලැබෙනකොට ලාභ ප්‍රයෝජන ලැබෙනකොට සමට ආසා හිතනවා. ධර්ම මාර්ගයෙන් පිටියනවා අපි බොහෝ විට. හරේ කල්පනායෙන් තමයි ඉන්න ඕන. පොණ්ඩක් නැත්නම් මේවට අහු වෙනවා. අහු වුණොත් බුදුහාම දේශනා කරා ලාභ සත්කාර කියන විපාම දරණු ඒවා කියලා. පින්තුනි මහා කාශ්‍යප මහඳුරණී ස්වාමීන් වහන්සේලා උන්වහන්සේට ලැබෙච්ච මිනිස්යන්ගෙන් ලැබෙච්ච ගරුසලකිර ප්‍රශ්න නෙවෙයි. දෙවියන්ගෙන් ලැබෙච්ච ගරුසලකිර වලදී ඉතාම උපේක්ෂා සාගත ගියා. සමහරලා දේව ප්‍රතික්ෂේප කළා. පිළිදුනි එහෙම කලේම මේ ශාස්ත්‍රයේ තවත් දිගටලා යන්න ඕන නිසා ආශාවට තෘෂ්ණාවට වසඟුනොතින් අපි මහාන වේද හරමුණ අපේ ඉඳහැර වෙනවා. අපි ඒකට ආශා කරනවා. ඇතැමිට අපි අධ්‍යාපනයට ආශා කරන වෙන පුළුවන්, මිලමුදලට ආශා කරන වෙන පුළුවන්, දේවලට ආශා කරන නමුත් එහෙම නැතුව ශාසනික ඉලක්කයක් සඳහා අපි වැඩ කරන්න ඕන. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේලාට බොහෝ වෙලෙ විහාරස්ථානයි තියෙන්නේ. ඉන්නකන් ස්වාමීන් වහන්සේලාගේ විහාරස්ථානය ඉන්න මොන වෙලාවක යන්න පුළුවන්. නමුත් ගියාට පස්සේ ඉතින් දාගෙන තුන අකමැති නමුත් ඉතින් අකමැති උනාට කරන්නේ දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේලා එකම ස්ථානක ඉන්න ඕන කියලා එකක් නැහැ. අද ඉන්න ස්වාමීන් වහන්සේලා ඊළඟ පොය වෙනකොට නැති වෙන්න පුළුවන්. පින්නතුනි ඒක තමයි සාසනික ප්‍රතිපදාව. ඒක බලාපොරොත්තු වෙනවනේ පින්නතුන්. ඒ නිසා උදා කරනා වගේ මෙහෙම වුණත් කිතා දාගෙන ඉන්න දැනුම මුරුදලින්. පින්නතුනි ඊළඟට කියනවා භික්ෂුන් වහන්සේලා වනසෙන තුන්හි වාසය කරන්නට වාසය කරමින් ආධ්‍යාත්මික ගුණයන් දියුණු කිරීම සඳහා අපේක්ෂාවෙන් කටයුතු කරනවා නම් ඒ තාක් දුරට මේ ශාසනය දියුණුවක්මයි වන්නේ පිරිහිමක් වෙන්නේ නැහැ කියලා ඊළඟ සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේලා වෙත නොපෙමිණි සම්ප්‍රදායන් වහන්සේලා ප්‍රියශීලී වෙනවා නම් ආපු ස්වාමීන් වහන්සේලා ඒ තැන්වල ප්‍රියශීලීව සතුටෙන් දිගට වාසය කරනවා නම් මේක ශාසනය දියුණුවට හේතුවක් කියලා. පන්සලක හාමුදුරු කෙනෙක් සිල්වත් ගුණවත් හාමුදුරු ඈතින් එනකොට පන්සල ඒ හාමුදුරු පිළිගන්න තැනක් බවට පත් වෙන්නට ඕන. ආපු හාමුදුරන්ට ඒ ස්ථානේ ඉන්නට ආසාවක් ඇති වෙන්න ඕන. එතකොට ඒ ආසාව ඇති වෙන්නේ කොහොමද පින්නතුනි? මේ පින්නතුන් ගා සැලකුවාම දින සතුට ඇති වෙන්නේ. එහෙමත් ඇති වෙන වෙලාවක් තියෙනවා. නමුත් පින්නතුනි නියම බුදුහාම සඳහන් කරනවා ඉන්න විහාරස්ථානයක සිව්පස්සේ ලැබීම විතරක් එකම අරමුණකට සරකන්න එපා. ඒ ස්ථානයේදී ඔබගේ ගුණධම් පිරිනවන නම් තියෙන ගුණධම් ටික පිරිනවන නම් කොච්චර සිව්පස්සේ ලැබුණත් එතන ඉන්න එපා කියලා. ඒ වගේම ඉන්න තැන තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න පහසුකම් ටික තියෙනවා නම් විවේකයේ තියෙනවා නම් සිව්පස්සේ අඩුවක් තමයි එතන ඉන්න කියලා. එතන යන්න කිව්වත් යන්න එපා කියලා. සිව්පස්සේ හොඳට ලැබෙද්දී තමන්ගේ ගුණධම් පිරිනවන නම් තමන්ගේ විවේකයට බාධාවක් නම් එතන ඉන්න කිව්වත් ආරාධනා කළත් ඉන්න පාටි. එනිසා ඒවත් මේ වෙනතුන් දැනගෙන තියන්නේ කලින් මේ ඒවා කීයේ කියලා ධර්මයේ. දැන් මෙතන නිතරම හාමුදුරන්ට උදව් උපකාර කරන්න නැත්නම් එන නිසා මේ කියන්නේ. ඒකත් දැන් මතක තියාගෙන ඉන්නේ. අයි පස්සේ නඳුරයි කියන්නේ බා. වෙනතුනි ඊළඟට කියනවා දැන් වන්න ප්‍රියශීලීව ස්වාමීන් වහන්සේලා ප්‍රියශීලීව ඒ ස්ථානට එන්න කැමති වෙනවා. ආපු හාමුදුරුව දිගට ඉන්න කැමැත්තකුත් ඇති වෙනවා. එහෙම වුණොත් තමයි මේ ශාසනය දිනු වෙන්නේ කියලා. ශාසනය පිළිහෙන්නේ නැහැ කියලා. දැන් බලන්න පින්නතුනි, ඊටාම වැඩිගත් කරන ටික අර වජ්ජීගේ තිමේච්ච සප්ත අපරිහානීය ධර්ම වලට සමගාමීව මේ ශාසනයේ තියෙන ලක්ෂණ ටිකක් බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ. දැන් ස්වාමීන් වහන්සේලා වැඩිපුර එනකොට සමහර පින්නතුනොත් කැමති. එතෙන් මෙට වැඩිපුර දානවලට ආරාධනා කරන දැන් හාමුදුරු හුඟක් ඉන්නවා කියලා ළඟදීත් අපේ පින්නතුනේ වගේ මොකක්ද අරමුණ කියලා වම දානේ. මේ දවස්වල ස්වාමීන් වහන්සේලා හුඟක් ඉන්න නිසා අපි මේ දානෙට ආරාධනා කළා කියලා කිව්වා. බලන් ඉන්නේ මේ ශ්‍රද්ධාව නිසා කරන්නේ. දැන් සමහර ඇත්තන් සමහර හාමුදුරු වැඩිපුර එනකොට කැමති නැති අවස්ථාවක් තියෙනවා. නමුත් නියම ශ්‍රද්ධාවන්ත පින්නතුන් කැමති හොඳ හාමුදුරු වැඩිපුර ඉන්නවට මේක හොඳ ලක්ෂණයක්. පින්නතුනේ ඊළඟට කියනවා අර කරුණාවත කියලා බුදුහාමරේ එතන නැවතුනේ නැහැ. තවදුරටත් ඉදිරියට කියනවා මොකද තවත් භික්ෂුන් වහන්සේලාගේ මේ ශාස්ත්‍රයේ දිනු වෙන හේතු වෙන කරුණු හතක් තියෙනවා. මොනවද ඒ කාරණා හත? යම් කිසි භික්ෂුවක් දිනපතාම නිතරම කටයුතු බහුලව නැත්නම්, කටයුතු බහුලව කියන්නේ තමන්ගේ බණ දහමන කටයුතු නෙවෙයි, බණ දහම් වල කටයුතු වලින් බැහැර කටයුතු තියෙනවනේ. ධර්මයේ ප්‍රගුණ කිරීම, භාෂා ඥානෙ දිනු කිරීම ආදී වලින් බැහැර සාමාන්‍ය ගිහි මිනිස්සු කරන කටයුතු ටික පන්සලේ වැඩිපුර කරනවා නම් ඒකට කියනවා කම්මාරාමකා කියලා. වැඩ කටයුතු බහුලයි කියලා. අන්න ඒ වැඩ කටයුතු බහුල බව අඩු කරගන්නට ඕන. පන්සල කර්මාන්තශාලාවක් වෙන්න බෑ. ගෝසා පැවැත්වෙන ස්ථානයක් වෙන්න බෑ. දැන් සමහර පන්සල් තියෙන වස් කාලේ ආරාධනා කරපු දවස් ඉඳලා නැමෙට කඩින පින්ගමට කඩින පෙරහැරට නැටුම් පුරුදු කරනවා. කඩින බෙන්ගාමේ වන්න වස් ආරාධනා කරන ඇසින්දලම සමහර මාසල්ලා ඒකයි කඩින පෙරයන් සූදානම් වෙනවා. වෙනද සම්පූර්ණ මේ අපේ බලාපොරොත්තුෙන් බැහැර වෙන හැමදේ. එනිසා මේ පරිසරය විවේකීව පරිසරය බණදහම් ගුණදහම් දිනු කරන්න සුදුසු වාතාවරණයක් කියන පරිසරයක් වෙනවන පන්සලක් කියලා කියන්නේ. කෙනෙක් පන්සලකට එන්නේ විවේකයේ මානසික සතුට පිරිසිදු බව ප්‍රසන්නශීලී ස්වාමීන් වහන්සේගේ දර්ශනය මේ අපේක්ෂාවෙන් තමයි පන්සලකට එන්නේ. ඇතැමිට කෙනෙක් මාස ගානකට පස්සේ පන්සලකට එන්නේ මාස ගානකට වරක් එන්නේ. ඒ එනකොට පන්සලේ ලොකු ഘോഷාවක් නම් පින්නතුනේ එනගෙන හිටනවා පන්සලට වඩා හොඳයි ගෙදර කියලා. ඒ නිසා ගෙදරට වඩා නිවිච්ච සැනසෙච්ච තැනක් බවට පන්සල වෙන්නට ඕන. ඒක පන්සලට එන පින්නතුණු දැනගන්නට ඕන. තමගේ දරුව පන්සලට එක්කන්නව නම් සංවරශීලීව තියාගන්න පන්සලේ. එතන යුද පිටියක් තරම් හොඳ නැහැ. දරුවන්ට පන්සලට එනකොටම පන්සලේ මෙන්ස උගන්වන්නට ඕන. ඒක තමයි පන්සලෙන් බලාපොරොත්තු වෙන්නේ. පන්සලේ පිරිසිදුකම තියෙනවා, පන්සලේ නිහඬ බව තියෙනවා, ශාන්ත බව තියෙනවා. මේ ටික පන්සලකට අවශ්‍ය වෙනවා. මේව දහම් තුල තියෙනවා. මේ නැත්තම් කෙරේ කරුණාවෙන් කියන්නේ දැන් මේ බුදුහාරු පිරණ පාන ආසන්න මොහොතේ මේ ලෝකෙට දෙන අනතුරේ කියන්නේ මේවා. මේව අපි ජීවිතෙන් කියන්න කරන්න ඕන. ස්වාමීන් වහන්සේලා දානි පූජා කරන විතරක් නෙවෙයි, සාසනේ සැපය දෙනවා අපි අපේක්ෂා කරනවා නම් මේකයි පිළිතුරු වෙන්නට ඕන. ඊළඟ කාරණය තමයි යම්තා වික්ෂුන් වහන්සේලා නිතර කතාවෙහි ගැටිලා නැත්නම් මේකට කියනවා බස්සාරාමකා කියලා. නිතරම කතා කර කර නම් ඉන්නේ ඒක පිරිහීමට හේතුව. කතාව අඩුයි නම් ඒක සාසනෙහි දියුණුවට හේතුවක් කියලා. පින්තුනේ බුදුහාරයන් කාලේ සමහර විහාරස්ථාන තිබුණා. සමහර ස්වාමීන් වහන්සේලා වැඩ සිටි ස්ථාන තිබුණා. සතිය දින 7න් දින 6ක්ම කතා කරන්නේ හාමුදුරුවෝ. මොනවා හරි වමනාකම අතින් තමයි සංඥාවක් කරලා තමයි වතුර වාදිනේ කුස්සන් හරි පිට පාටි බෙදා ගන්න හරි අතින් සංඥාවක් කරලා තමයි අදස් උමාරු කරගන්නේ. එක දවසක් මුළු රාත්‍රිය පුරාම ස්වාමීන් වහන්සේ එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා. අර කතා නොකර හිටියද කතා නොකර හිටින්නේ විතරක් මොනිවද නැකන්නේ. ඒ කතා නොකර හද සිතුවිලි වල අපි ඉන්නට ඕන. කතා කරන්න දෙයක් දැහැම කතාවක් වෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා ධම්මේවා කතා අරියෝවා තොන්නේවාවෝ කියලා. කතා කරනවා නම් දැහැම දෙයක් වෙන්නට ඕන, නැත්නම් නිස්සබ්ද වෙන්නට ඕන කියලා. ඒ නිසා වැඩිපුර කතා කිරීම කතා කරනවා නම් ධහමට අදාළ දෙයක් මෙලවට පරලොවට යහපත පිණිස හේතුන් දෙයක්මයි කතා කරන්න ඕන විශේෂයෙන්ම විහාරස්ථානවලදී. මේක පිනතුනේ අපේ ධර්ම දේශනා කරන වෙලාවේදී ඉතාම ගැඹුරු සාකච්ඡා අපි කරනවා. හරි සම්පාදයේ චතුරාර්ය සත්‍ය, සත්‍ය බොජ්ජංග, අරහත් මාර්ගය මේ ගැඹුරු සංකල්පන අපි මේ ධර්ම සාකච්ඡා තුළින් සාකච්ඡා කළා. අපි මෙතනින් පන්නේට බැත්තර පස්සේ අපි සාමාන්‍ය මිනිස්සු වගේ නැගින්නේ. ඒ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා පිරිනමන අපි ඉන්නේ. දිනුතුනේ අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අවුරුදු 100ක් අපි බලනවා. අවුරුදු 100ක් අපි ඉගත්තා. අපේ ජීවිතවල වෙනසක් වෙන්නේ නැහැ. ඒ වෙනසක් වෙන්න නම් මේ දහම් කරුණු අපේ ජීවිතවලට එන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිත තුළින් මේ දහම පේන ගන්නේ. නිසා නිතර නිතරු කතා වලින් දුර වෙලා ඉන්නවා නම් වික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි, ඒ වික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන මාර්ගඵල අපේක්ෂාවෙන් කටයුතු කරන මේ ජීවිතයේදීම විමුක්තියක් අපේක්ෂාවෙන් කටයුතු කරන ගිහි දායකයන් ඉන්නවා නම් ඒ ඇත්තන් විසිනුත් මේක කරන්න ඕන. ඒ වගේම පින්නතුනේ නිතර නිින්දට ඇලිලා නම් ඉන්නේ. වික්ෂුන් වහන්සේලා හැටියට සැතපෙනවා. වික්ෂුන් වහන්සේලා නිදියන්නේ කවදාවත් සැතපෙනවා. පින්නතුනේ ඒ නිින්ද ඉතාම අවශ්‍ය විදියට තමයි යොදා ගන්නට ඕන. නිින්ද වැඩි වුණොත් අපි කෙලෙස් වලට බර වෙනවා, අපේ දින ආධ්‍යාත්මික ගුණධම් පිරිනවනවා, අධ්‍යාපනයේ ආධ්‍යාත්මික ගුණධම් සියල්ලක් පිරිනවන නිින්දත් එක්ක. මේ පින්නතුන්ටත් ඒකමයි. මේ සාබුදුන දේශනා කළා යම් තා වික්ෂුන් වහන්සේලා නිින්දට නොඇලී වාසය කරනවා නම් ඒ තා දුරට වික්ෂුන් වහන්සේලාගේ දිනුවක්මයි වෙන්නේ කියලා. ඊළඟ සඳහන් කරනවා යම් තා වික්ෂුන් වහන්සේලා සමූහයක් සමග වාසය කිරීමේ නොයදෙනවද? එකට පොදි ගැහිලා එකට කතාබහ කරමින් නිතර ඉන්න ගතිය අඩුවිද? අන්න ඒක සාසනික දිනුවක් කියලා. ඒකෙන් කියන්නේ එක ස්ථානයක හාමුදුරු හුඟක් ඉන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒ ඉන්නයි නිතරම කතා බහ කරමින් එකට පොදියක් වශයෙන් ඉන්නවා නම් ඒක පිරිහීමට කාරණයක්. අපි කියනවානේ අත්තල බැඳගෙන පිහිනන්න බෑ කියලා. අත්තල බැඳගෙන පිහිනන්න බෑ. පිහිනන්න ඕන තනි තනියම. ඒ වගේ මේ ආධ්‍යාත්මික ගමනේ යන්නේ අපි තනි තනියම. ඇතැම් වෙලේ සමහර ආරණ්‍ය අපි ලංකාවේ දැකලා තියෙන සමහර හාමුදුරු 100කට වඩා ඉන්න ස්ථාන තියෙනවා. පින්නතුනේ කතා කිරීම බොහොම අඩුයි. හොඳකනාම ඉන්නේ. හැබැයි අනුතරක් වෙච්ච ගමන් අවශ්‍යතාවයක් වෙච්ච ගමන් ස්වාමීන් වහන්සේලා කරා සි වෙනවා. ඕනුන අදහස් උමාරු කර ගන්නවා, බණදහම් උමාරු කර ගන්නවා, පොතපත උමාරු කර ගන්නවා, ඒවා කරනවා. එනිසා එකට එකතු වෙලා සිටීම පින්නතුනේ ආධ්‍යාත්මික දියුණුවට උපකාරයක් නෙවෙයි. එකට භාවනා කරන එක ගැටලුවක් මේකට ඉඳලා. එකට ධර්ම සාකච්ඡා කරන එක නෙවෙයි මේ කියන්නේ. එකට සිල් රකින්න එක නෙවෙයි මේ කියන්නේ. එකට තමන් පිරිච්ච කටයුතු වල යෙදෙනවා නම්, අනවශ්‍ය කතා වල යෙදෙනවා නම්, අනවශ්‍ය වැඩදා වල යෙදෙනවා නම්, ඒක පිරිහීමට හේතුවක්, ඒක නොකරනවා නම් සාසනික දිනුවට හේතුවක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟ සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලා යම් තාක් ලාමක ආශාවන්ට ලාමක ආශාවලට පහත් ආශාවලට බර වෙන්නවා නම් ඒසා ලාමක ආශාවලට බර නොවී ඉන්නවා නම් ඒසා දුරට සාසනය දිනවා කියලා ලාමක ආශාවන් කියන්නේ පොඩි පොඩි දේවල්ට තියෙන ආශා. පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා අපට ඉහෙල්ලම අපේක්ෂා තියෙනට ඕන. හත්වෙනි කාරණේ කියනවා. ඊ අහයවෙනි කාරණේ තියෙනවා අයහපත් මිතුරන් ආශ්‍රය කරනවා නම් නරක ගුණ දහම් තියෙන යාළුවන් ආශ්‍රය කරන එකත් පිළිහිමට කාරණයක්. ඊළඟට කියනවා යම් තා භික්ෂුන් වහන්සේලා රහත් භාවයේ මෙපිට බලාපොරොත්තුවක් නැද්ද? රහතන් වහන්සේට අනාගාමී භාවයක් නෙවෙයි බලාපොරොත්තුව. රහතන් වහන්සේලාගේ අවසාන බලාපොරොත්තුව වෙනවා රහත් භාවය. රහත් භාවයේ ඉස්සරහ තියාගෙන තමයි හැමදේම භික්ෂුන් වහන්සේට කරන්න කියලා තියෙන්නේ. හැබැයි ජීවත්වෙන ඔබට කියලා තියෙන්නේ අනාගාමී භාවය කියලා. ගිහියන් වශයෙන් ආදරයට සිටින ගන්න කියලා තියෙන්නේ අනාගාමී උතුමන්. නමුත් වික්ෂුන් වහන්සේ හැටියට අපට නිතරම ආදර්ශයට ගන්න කියලා දෙන කවුද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාගෙන සැරවත් මුගලන් දෙනව තමයි ආදර්ශයට ගන්න කියලා තියෙන්නේ. මෙන්න මේ කරුණ මත යම් තාක් ශාසනය තියෙනවා නම් ඒ තාන්තරට ශාසනය පිරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. පින්තුනේ පන්සලක ශාසනයෙහි දිනුව කියලා කියන්නේ මොකද්ද? දැන් සමහර පින්තුන් හිතනවා පන්සලෙන් ගා ගොඩ නැගිලි වැඩි වෙනවා. පන්සලට දින ආදායම දැන් වැඩි වෙනවා. පන්සලේ යන ආමුරු සංඛ්‍යාව වැඩි වෙනවා. පන්සලේ දිනුවක් කියලා. නමුත් පින්තුනේ විහාරස්ථානයක දිනුවක් කියලා කියන්නේ ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා අධ්‍යාපනික වශයෙන් දිනු වෙනට ඕන. ආධ්‍යාත්මික වශයෙන් බණ දහම් ගුණ දහම් වලින් බණ බහන වලින් දිනු වෙනවා ඉන්න හාමුදුරුවෝ. එහෙම වුණොත් තමයි පන්සලක සැබෑ දිනුව කියලා කියන්නේ. පින්තුනේක හොඳට තේරුම් ගන්න. එනිසා පන්සල කුඩා වුණත් කමන්නේ, පන්සලේ පහසු වන්ටි නඩු වුණත් කමන්නේ. නිතරම විහාරස්ථානයකින් අපේක්ෂා කරන්න ඕන ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා අධ්‍යාපනික වශයෙන් දිනු වෙනට ඕන. ඒ ස්වාමීන් වහන්සේලා බණ දහම් ප්‍රගුණ කළා, භාවනා ප්‍රගුණ කළා, ධර්මඥානයෙන් ඒ අවබෝධයෙන් ඉහළට යෑම තමයි අපේක්ෂා කරන්න ඕන. දැන් මෙහි ඉන්න පින්තුන් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ බලාපොරොත්තු ඇතුව තමයි. දැන් ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන සිව්පස් ගැන නිතරම සොයා බලන මේ පින්තුන් කටයුතු කරනවා. ඉතින් එහෙම කටයුතු කරනකොට අපේ පැත්තෙන් අපට ලොකු වගකීමක් තියෙනවා. ඔබ දෙන ඒ සිව්පස්යට නයන වෙන විදිහට ජීවත් වෙන්න. ඒ සඳහා උපරිම සාධාරණ ඉෂ්ට කරන්න අපට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා ඒ සඳහා මේ ප්‍රතිපත්ති මාලාවේ අපි ඉන්නට ඕන. ලංකාවෙන් දුර බැහැර හිටියයි කියලා නෑ, අපටත් මේ ප්‍රතිපදාව තුළම ඉන්නට වෙනවා. පින්තුනි ඊළඟට දේශනා කරනවා නැවත ශාසනය නොපිරිහි ඉන්න තවත් කාරණා හතක් සඳහන් කරනවා. ඉදිරි කාරණා අපි කෙටියෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කාරණයක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්තුනි විශේෂයෙන් ධර්මය ගැන තියෙන ගෞරවය, විශ්වාසය. මේ අපි රකින ධර්ම මේක සාන්දෘෂ්ටික උදහමක්. මේ ධර්ම පිළිපැද්දොත් සමන්ට ප්‍රතිඵල තියෙනවා, මේ ජීවිතයේ තුලම ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයෙන් කටයුතු කිරීම. ඒ වගේම මේ ධර්මයත් එක්කම බුදුහාඳුරුව ගැන, සංඝරත්නය ගැන පැහැදීමක්, ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මෙන්න මේ ශ්‍රද්ධාව තියෙනකන් සාසනය පිරෙන්නේ නැහැ. ඊළඟට කිරි ඔත්තප්ප කියන ලක්ෂණ දෙක. අකුසලයක් කරන්න, අයහපත් දෙයක් කරන්න තියෙන පිළිකුල සහ බිය. කියන මෙන්න මේ දෙක යම් කාම දුරට ශාසනය තුල තියෙනවා නම් ඒ තා මේ ශාසනය පිරෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ වගේම පින්තුනි බොහෝ ඇසුරු පිරෝ තැන්ෙහි බව ස්වාමීන් වහන්සේලා හැටියට විතරක් නෙවෙයි ගිහි පින්තුනි හැටියට ඔබටත් ලොකු වගකීමක් තියෙනවා. ශාසනය කියන්නේ පින්තුනි වික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි. මේ ශාසනය කොටස් හතරකට බෙදෙනවා වික්ෂු වික්ෂණී උපාසක උපාසිකා කියලා. ඔබත් ධර්මඥානෙ යුක්ත වෙන්න ඕන. බෞද්ධ භාවය කියලා කියන්නේ ලෝකය ගැන සාමාන්‍ය දැනුම විතරක් නෙවෙයි. බෞද්ධ භාවය කියලා විශේෂයෙන් මෙතන අපේක්ෂා කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන, ධර්මයේ ගැඹුරු කාරණා ගැන නිතර සාකච්ඡා කරන, නිතර හොම්කන් දෙන, නිතර විමසන, ගැටලු දැන් සාකච්ඡා කරන අය බවට පත් වෙන්නට ඕන. මේකත් වෙනුත් ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම දැඩි වීරිය. වීරියෙන් මේ ධර්ම ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න ඕන. පින්නතුනේ මේ අතන් දන්නව සමහර අය අත් දෙකම නැති අය, ඇතැමිට දෙපා නැති අය, ඇස් දෙක නොපෙනෙන අය මේ පින්නතුන් දැකලා දෙනේ දැඩි වීරයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නොයෙක් දක්ෂතාවල ඉදිරියටම ගිහිලා ඉන්නවා. සමහර කතා කරන්න බැරි අය මහාචාර්යවරු වෙලා තියෙනවා. සමහර අන්ධ අය මහා උගතුන් විද්වතුන් බවට පත් වෙලා තියෙනවා. ඒ තරම් දුෂ්කරතා මැද පින්නතුනේ සත්‍යයන් ජයගෙන තියෙනවා. පින්නතුනේ අපට කොච්චර දුර යන්නට පුළුවන්ද? අපට වටිනාම දේ කාලය. කාලේ තරම් වටිනා දෙයක් අපේ ජීවිතවල ලැබිලා නැහැ. පින්නතුනේ බුද්ධෝත්පාද කාලයක කාලය කියලා කියන්නේ වටිනාම දේ අපට ලැබිලා තියෙන්නේ. අපේ බුද්ධිය, අපේ ප්‍රඥාව ඉහළටම දියුණු කරන්න පුළුවන් අතිශය වාග්ය සම්පන්න අවස්ථාවක් අපි මේ ලබාගෙන තියෙන්නේ. පින්නතුනේ ඒ ධහමට, ඒ ධහම පිළිපදින වයසක් නැහැ. අවුරුදු 120 දී මහා වේලා රහත් භාවයට පත් වෙච්ච හැමදියා. පළවෙනි ධර්ම සංගායනට සහභාගී වෙච්ච සමහර හාමුදුරුවෝ බුදුහාමුදුරු පිරන් පාන තුන් මාසයකට පස්සේ පැවැත්වෙච්ච පළවෙනි ධර්ම සංගායනට සහභාගී වෙච්ච සමහර හාමුදුරුවෝ හිටියා. ඒ හාමුදුරුවෝම දෙවෙනි සංගායනට සහභාගී වෙලා තියෙනවා. දෙවෙනි සංගායන තිබුණ අවුරුදු 100කට පස්සේද? දෙවෙනි සංගායන පැවැත්වුණේ අවුරුදු 100කට පස්සේ බුදු පරිනිර්වාණය. පින්නතුනේ ඒ දෙවෙනි සංගායනට සමහර ස්වාමීන් වහන්සේලා සහභාගී වුණා. අවුරුදු 140 160 ඇත් පිටේ කාලේ. පින්නතුනේ වයස ගැටලුවක් නෙවෙයි. මේ ධහම තුල පින්නතුනේ අපට මේ ජීවිතයේ වටිනාම දේ බවට අපේ පත් වෙනට ඕන ධහම රැකීම. පින්නතුනේ ඒක තමයි අපට තියෙන එකම රැකවරණය. මොකද පින්නතුනේ අපට කොච්චර දරුවෝ හිටියා, කොයිතරම් ලොකු ධනයක් තිබුණත් අපි ලෙඩ වෙලක් දැන්නෝ තින් ඒ කාටවත් පින්නතුනේ රැකවරණයක් සලසන්න බෑ. අපි තනි වෙනවා. අපට තියෙන එකම රැකවරණය තමයි අපි හදාගත්තු හිත, දිනු කරගත්තු හිත. හිත මානසිකව අපි දිනු කරවතින් පින්නතුනේ අවසාන මොහොත දක්වාම අපට කිසිදු දුකක් නැතුව ජීවත් වීමට මාර්ගය තියෙනවා. නමුත් කොයිතරම් දරුවෝ හිටියත්, කොයිතරම් අපි දැනගත්තන් ධනෙ ඥානෙ තිබුණත් අපි ආධ්‍යාත්මික දියුණුවක් නොතිබුණොත් පින්නතුනේ අපි අසරණයි. අපි ලෙඩ වෙද්දී, අපි මහලු වෙද්දී, මරණය ළඟා වෙද්දී අපි අසරණ වෙනවා. ඒ අසරණ නොවෙන්නට නම් පින්නතුනේ ප්‍රධානම දේ තමයි දැඩි වීරියකින් අපි කටයුතු කරන්න ඕන. අඩුවන දවසට විනාඩි 10ක් හරි මෛත්‍රී භාවනාවට පුරු වෙන්නට ඕන. ඒක ටිකෙන් ටික වැඩි කරන්න ඕන. ගමන බිමන යන්නේ ගම, වාහන පදවද්දී, ඇවිදින්දී අපට හොඳ අදහසකින් මනස නිරවුල් වෙන විදිහේ හොඳ අදහසක් ඇතුව භාවනා කමටහනක් එක අපට ඉන්න පුළුවන්. එහෙම වෙන්න පින්නතුනේ ජීවිතයේ සතුට තමයි දැනෙන ගන්නවා. දැන් අපි නිතරම සතුට අපේක්ෂා කරන්නේ අනිත් පැත්තක. කවුරු හරි හම් වුණාම ඔක්කොම දන්න දේවල් ටික කතා කරන්න බලනවා. Tamanne ඔක්කොම දේවල් ටික කියන්න අපි උත්සාහ කරනවා. නිතරම පින්නතුනේ දැන් අපි සතුට අපේක්ෂා කරන්නේ පිට තියෙන බාහිරින්. ඒක නියම සතුටක් නෙවෙයි. ඒක ඊටාම කාමකාරීක, ඊටාම ස්වල්ප සතුටක්. නියම සතුට අපට ලැබෙන්නේ අපේ ආධ්‍යාත්මික ගුණධම් දිනු කිරීමත් එක්ක. ඒ සඳහා ආරද්ධ විරිය කියන එක වීරියෙන් කටයුතු කිරීම වැදගත් කියලා බුදුහාමුදුරුවෝ මේ අවසාන අවස්ථාවේ දේශනා කරන කාරණා ටිකක් මේ. පින්නතුනේ ඊළඟ කාරණේ තමයි උපක්කිත සති, එළඹ සිට සිහිය, නිතර සිහියෙන් වැඩ කරන්න. තමගේ ශරීරයට දැන් මොකද්ද වෙන්නේ? තමගේ මනසට මොකද්ද වෙන්නේ? දැන් ඇහැ රූප දකිනකොට මොකද්ද හිතට වෙන්නේ? කනේ ශබ්ද අහනකොට හිතට මොකද්ද වෙන්නේ? ලෝභයක්ද, දේශයක්ද, ශ්‍රද්ධාවක්ද? හොඳට සැලකිල්ලෙන් ඉන්න තමන්ගේ දැන් මේ ඉන්ද්‍රියවලට වෙන දේවල් ගැන. එහෙම සැලකිල්ලෙන් හිටියොත් බාහිර රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට තමන්ගේ හිතට හානියක් කරන්න බෑ. හිතේ තියෙන සතුට පැහැර ගන්න බෑ. හිතේ තියෙන තැම්පත් බව උදුරා ගන්න බෑ. අන්න ඒකට ප්‍රධානම කරුණක් තමයි සතිය කියලා කියන්නේ. ඒ සතියත් එක්කම පින්නතුනේ වැදගත්ම දේ තමයි ප්‍රඥාව කියන්නේ. බුදුදහම යගේ කරපු ගුණ දහම අතරින් අතිශයින් වැදගත් ගුණයක් හැටියට සලකන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව සඳහන් කරනවා පඤ්ඤා නරනතරන් කියලා. මිනිස්සුන්ට තියෙන මහාම රත්නය තමයි, මැනික තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාවේ මුල් පියවර තමයි කම්මස්සකතා සම්මාදිටිය. තමන් මේ සැප සම්පත්තිය භුක්ති විඳින්නේ කර්මයේ දායක විදිහට නේද? ඒ වගේම තමයි අපි අපස්සාරයක් ටිකක් වෙනවා නම් ඒකටත් කර්මයේ යම් සීඩයක දායකත්වයක් දක්වලා තියෙනව නේද කියලා නිතර නුවණින් හිතනවා. එහෙම හිතන්න හිතන්න හැකිතාක් දුරට හොඳ කර්ම ශක්තියින් ප්‍රබල කරන දිනපතාම පුළුවන් විදිහට පරිත්‍යාග කරනවා, සිල්වත් වෙනවා, හැකිතාක් දුරට භාවනාවක ඉන්නවා. තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කිරීමේ ප්‍රබලම සාධකය තමයි භාවනාව කියන එක. ඒ නිසායි ආරම්භක පියවර තමයි සියලු සත්ත්ව සෝපත්වවා කියලා දවසක් 10වතාවක් හරි මෙහෙ කරන්න. ඒ වාර ගන්න ටිකෙන් ටික වැඩි කරන්න. වැඩි කරන්න වැඩි කරන්න පින්නතුනි අනිත්‍යගේ අලුපාඩුකම් වලදී හිත ගැටෙන ගතිය, විවේචනය කරන ගතිය, දෝෂාරෝපණය කරන ගතිය එන්නෙන්න මඩු වෙලා අවසානයේදී යම් කිසි කෙනෙක් දකිනකොටම අනේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවා, මගේ සහෝදර සහෝදරිය කියන හැඟීමෙන් බලන මානසිකත්වයකට අපි හුරු වෙනවා. ප්‍රඥාගේ දෙවෙනි පියවර තමයි පින්නතුනි හේතුඵල ධම පටිච්චසමුප්පාදයේ ඇතිවීම නැතිවීම නුවණින් දකින්න පුළුවන් නුවණක් නිතර ඇති කර ගන්නට ඕන. මේක තමයි යථාර්ථය. මේ කම්මස්සගත සම්මාදිට්ඨියයි පරිසම්පාදයේ පදනම් කරගත්තු අනිත්‍යතාවය මෙනෙහි කරන විදර්ශනා ඥානය කියන දෙක තමයි පින්නතුනි අපේ තියෙන වටිනාම දායාදේ බවට පත් වෙන්න ඕන. වෙන කිසිම දෙයක් නෙමෙයි. අපේ රැකියාව, අපේ උගත් අනිත්‍ය ඔක්කොම පල්ලෙන් තියාගන්න. අපේ කීර්තිය, අපේ රූප සම්පන්නිය, අපේ දේපල ටික දරුවෝ ඔක්කොම පල්ලෙන් තියාගන්න. ඒ ටික ඔක්කොම පල්ලෙන් තියලා තමන්ගේ ළඟ ඉදිරියේ හරියට රාත් දිවා රාත්‍රී දෙකේ නොනිමෙන මැනි පහනක් බවට පත් කරගන්න ප්‍රඥාව කියන එක. එක පැත්තකින් කම්මස්සකට සම්මාදිටිය, අනිත් පැත්තෙන් අනිත්‍යතාවය දකින හේතුඵල ධම නුවණින් දකින්න. මේක වැඩි වෙන්න පින්නතුනි ඔබ ශරීරයෙන් දුර්වල වෙනවට වඩා වේගයෙන්, ශරීරයෙන් මහලු වෙනවට වඩා වේගයෙන් අනිත් පැත්තෙන් සතුට එන්නම වැඩි වෙනවා. මේක හැර පින්නතුනි තමන් මහලු වීමෙන් වන අභියෝගයට මුහුණ දෙන වෙන කිසිඳු ප්‍රතිකාරයක් නැහැ. අනිත් ඒවා ඔක්කොම පින්නතුනි තාවකාලික විසඳුම් විතරයි. ඒ වගේ සැබෑ රැකවරණයක් නැහැ. එකම රැකවරණය තමයි ප්‍රඥාව දියුණු කිරීම. අනිත් පැත්තෙන් සතිමත් බව දියුණු කරන්න. සිහියෙන් ඉන්න මේ වැදගත් ප්‍රඥාවෙන් බලන්න. තමට දුක් කරදර වෙනවා නම් හිතන්න මේ ආක නැතුණත් සතර කර්මවලින් තමයි ඉන්නේ කියලා. කිටනක් කරගන්න එපා. ඒවට ප්‍රතිචාර දක්වන්න පුළුවන් තැන්වලදී බුද්ධමත් ප්‍රතිචාර දක්වන්න බැරි තැන්වලදී නිහඬ වෙන්න වෙනවා වගේ. බුදුහාඳුරු බලන්න පින්නතුනි. බුදුහාමුදුරු මෙච්චර සාරාංශක කල්පනාක්ෂයක් පෙරම් පුරලා මේ ආත්මභාවයේ අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළා මේ ගොඩනගාගත්තු ශාසනය. පින්නතුනේ දේවදත්ත හාමුදුරුව කඩ කළේ මේ ශාසනය සම්පූර්ණ අසමගි කළා, දෙකට බෙදුවා. බුදුහාමුදුරුව උපරිම උත්සාහ කළා මේක යටපත් කරන්න. මේක වළක්වන්න නමුත් බැරි වුණා. පින්නතුනේ යම් කර්ම දෝෂලින් යම් බලපෑම් මේවට එනවා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ ඥාතීන්ව ඝාතනය කළා විරුඩ කුමාරය ගිහිල්ලා. ඒ ඝාතනය කරන යද්දී තුන් පාරක් ගිහිල්ලා බුදුහාමුදුරුව වළක්වන්න උත්සාහ කළා. කොසොයිත් මාළුක දෙකේ විරුඩ කුමාරය කියලා ඒ විරුඩව විසින් පින්නතුනේ මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කළා. බුදුහාමුදුරට ඥාතීන් නිසා මේක වළක්වන්න බැරි වුණාද කියලා කෙනෙක් ප්‍රශ්න කරාම බුදුහාම තුන් පාරක් උත්සාහ කළා. තුන් පාරක් බැරුණා. ඊට පස්සේ බුදුහාම තේරුම් ගත්තා මේක මේ කර්ම දෝෂයක්. මේ ඥාතිය සාමයෝග කරපු කරණයකට නෙවෙන්න මොකද වෙනව වළක්වන්න බෑ කියලා. පින්නතුනි යම් කර්ම තියෙනවා අපේ ඊට වඩා ප්‍රබල කුසල දහම් කළ යටපත් කරගන්න පුළුවන් සමාන කර්ම තියෙනවා. දැන් ඔබ මෙහෙම සුවසේ ජීවත් වෙන නිසා ඇතැමිට මහා අනතුරු රාශියකින් දැන් මේ බේරලා ඉන්නේ. කර්මයේ කුසල කර්ම ශක්තිය ශක්තිමත් නිසා මේ ඉන්නේ. කුසල කර්ම ශක්තිය දුර්වල වෙනත් එක්කම පින්නතුනි අපට අකුසල කර්ම ශක්තිය මේ භාගෙ වෙන්න පුළුවන්. ඈ ඇඟේ කැලි බැලි අඩු වෙන්නත් පුළුවන්. අනතුරු වෙන්න පුළුවන්. පින්තුනේම වළක්වලා අද මේ අපි මේ මට්ටමේ ඉන්නේ මහා කුසලේ කාන්සන්තේ මේක කොයි මොහොත පල්ලියට යන්නත් නැහැ. ඒ නිසාම පල්ලියට යනකොට එක් පැත්තකින් කුසලයේ ශක්තිමත් කරගන්නට ඕන හොඳ පින්දහම් කරලා අනිත් පැත්තෙන් කර්මේනොත් වළක්වන්න බැරි සමහර අකුසල කර්ම අපේ ජීවිතවල තියෙනවා. ඒවට මුහුණ දෙන්නේ ධර්මයේ ප්‍රඥාව දිනු කරලා. ඒ තමයි දෙපැත්තෙම අපි ශක්තිමත් වෙන්නට ඕන. ඒ සඳහා මෙන්න මේ කරුණ සතම වැදගත් වෙනවා. බුදුහාම සඳහන් කළා සද්ධාව, ඒ වගේම කවු කරන්න තියෙන ලැජ්ජාව, බිය, බහුසෘත බව, දැඩි වීරිය, සතිමත් බව, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණ යම් කිසි කෙනෙක් තුළ තියෙනවා නම්, යම් කිසි ශාසනයක් තුළ තියෙනවා නම්, ඒ තියෙනකන් ඒ ශාසනය, ඒ සමාජය, ඒ පුද්ගලයා පිරිහෙන්නේ නැහැ කියලා. අපි මේ සාකච්ඡා කරන්නේ බුදුදහමේ සඳහන් වෙන බුදුහම ජීවත් වෙන කාලයේ සිදුවෙච්ච අවසාන සිදුවීම් විස්තර කරන මහා පරිණිවන් සූත්‍රය අදම මේ සාකච්ඡා කරන්නේ. පිළිතුරු ඊළඟට නැවතත් බුදුහාඳුර තවත් කරුණු හතක් දේශනා කරනවා. නොපිරිහි ඉන්නට යම් කෙනෙක් මේ ශාසනය තුළ බලාපොරොත්තු වෙනවා නම් වඩන්නට ඕන කාරණා හතක්. වඩන්නට ඕන කාරණා හතක් සඳහන් කරනවා. මොනවද මේ කාරණා? සත්තබොජ්ජංග, සති, ධම්මවිචය, විරය, තීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියලා පිනතුනි. මෙන්න මේ කරුණු හත බෝධි අංග නිර්වාණ අවබෝධය සඳහා විමුක්තිය සඳහා ඍජුව හේතු වන කරුණු හතක් මේ කියන්නේ. සතිමත් බව කියන නිතර සිහිය දිනු වෙනවා. සිහිය දිනු වෙනකොට ධර්මයේ විමසන ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ වීරිය ඇති වෙනවා. මේක ධර්මයෙන් ප්‍රතිපල ඉක්මනට ගන්න ඕන කියලා වීරියක් ඇති වෙනවා. ඊට පස්සේ දැඩි ප්‍රීතියක් හට ගන්නවා. මේත් එක්ක සිත කය දෙක සැහැල්ලු වෙනවා, හිත සමාධිගත වෙනවා, හිත උපේක්ෂාටපත් වෙනවා. නිතර පින්තුලි සතර සතිපට්ඨානය වඩනවා නම්, නිතර සිහියෙන් ඉන්නවා නම් තමන්ට පින්තුනි තමන් ජීවත් වෙන්නේ මෙන්න මේ ගුණධම් එක්ක. යාට නිතරම ධර්ම මාර්ගයේ ඉන්නකොට ටිකෙන් ටික තමන්ට ප්‍රතිඵල පේන ගන්න තමන් කරපු හොඳ දේවල් සාමාන්‍ය මට්ටමේ තමන් වැඩි හිටි මෞදම වෙන සලකනවා නම්, ගරු සැලකිලි දැක්විදුවට සලකනවා නම්, අසරණයට පිහිට වෙනවා නම්, ඒ මට්ටමෙන් පින්නතුනි ඒ සලකන මට්ටමෙන් තමන්ට ආස්වාදයේ දැනෙන ගන්න ජීවිතය. තමන් භාවනා කරනවා නම් ඊට වඩා තමන්ට මේ ආස්වාදයේ දැනෙන ගන්නවා. වෙනද තමන්ට ආස්වාදයේ තියෙන්නේ කෑම ටිකක් කාලා කවුරුවරිත් එක්ක කතා කරලා රූපවාහිනී වැඩසටහනක් බලලා පින්තූරය බලලා සින්දුවක් අහලා. නමුත් පින්නතුනි මේක වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ සතුට තියෙන අභ්‍යන්තරේ, තමන්ගේ අභ්‍යන්තරයේ මහා පහනක් දැල්වගෙන තමයි තමන් හැමතැනම යන්නේ. ඒ යන තැන්වලදී මුල් කාලේ අපි තමන් ඉන්න පරිසරය ලස්සන කරගන්න නිතර බලන්නේ මල්ගස් වවල නේද? නිතර පරිසරයෙන් තමයි උත්සාහ කරන්නේ. නමුත් පින්නතුනි මේ ගුණධර්ම එක්ක ඉන්නකොට යන යන තැන්වල තමන්ට පිළිගන්න මල් අල්ලගෙන ඉන්න කට්ටිය පේන ගන්නවා. සාදු පරිදි නැත්නම් පේන ගන්නවා තමන් යන්නේ මේ ආධ්‍යාත්මික ශක්තියත් එක්ක. පින්නතුනි තමන්ගේ ළඟ මේ ගුණ දහම් උපදවා ගන්නකොට තමන්ගේ වටේ මේ ආධ්‍යාත්මික ශක්තියක් මේත් එකේ කරන් දිනනවා. තමන්ගේ මනසට විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයට මේ තමන්ගේ දිනු කරන සිටි සැහැල්ලුව, සතුට, ප්‍රීතිය දැනෙන ගන්නවා. එවැනි කාරණා හතක් තමයි බුදුහාඳුර මේ සත්බොජ්ජංගයකට දේශනා කරන්නේ. පිටුතුනි මේක වැඩිමෙන් විමුක්තිය ලබා ගැනීමට විතරක් නෙවෙයි ජීවත් වෙන කාලයේදී ශාරීරික වැතිවන දුක් පීඩා දුරු කරන්නත් සත්බොජ්ජංග මේ පිටුතුන් දා අහලා තියෙනවා. බොජ්ජංග පිළිති කියලා අපි කියනවනේ. කස්සබ බොජ්ජංග, චොණ්ඩ බොජ්ජංගය, මොග්ගලාන බොජ්ජංග කියලා බොජ්ජංග පිළිති තියෙනවා. මේ ඉහෙළම ධර්ම කාරණා මෙනෙහි කරනකොට පින්නතුනේ ශාරීරික දුකක් පීඩාවක් ආවත් ඒව යටපත් වෙනවා. ඒ වේදනාව තමන්ට දැනෙන්නේ නැහැ. දැන් මේ පින්නතුන් හොඳට මෙතන හරි අවධානයෙන් මේ බණ අහනවා නම් මේ ඉන්න ඉරියව්ව අමාරුවක් වෙන්නේ නැහැ. ඉන්න ඉරියව්ව තමන්ට අමාරුයි කියලා කියන්නේ තමන්ගේ හරි අවධානයට මේ බණ ආවේ නැහැ කියන එක. හරි අවධානයෙන් මේ බණ ආව නම් පින්නතුනේ ශරීර දැන් දැඩි වේදනාවකට එන්නේ නැහැ. මේ දහම තුල හේක හිත ඒකනාති වෙනවා. මේක තමයි දහමේ තියෙන ආශ්චර්යය. ඒ නිසා මේ කාරණා හත බුදුහාඳුර සඳහන් කරනවා ශාස්ත්‍රීය දිනොඩි හේතුවක් කියලා. ඊළඟට කියන තොනේ නැවත කාරණා හතක් දේශනා කරනවා සංඥා හැටියට. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියලා වඩන්න ඕන සංඥා සිතිවිලි හතක් ගැන සඳහන් කරනවා. අනිත්‍ය ගැන, අනාත්මය ගැන, අසුභය ගැන, මෙන්න මේ ජීවිතයේ තියෙන සැබෑ යථාර්ථය ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කරන්න පිළිතුනේ. එයා ඉන්නේ ඉහළම ආධ්‍යාත්මික ශක්තියක් එක්ක. එයා ඉන්නේ මෙහෙම ඉන්න පිළිතුනේ බාහිර රූප ශබ්දාගය දැකලා ඒ බාහිර අරමුණු වලින් අපේ හිතට චිත්ත පීඩා එන ගතිය එන්නම අඩු වෙනවා. බාහිර කෙනෙකුට බැරි වෙනවා අපව ඉක්මනට කේන්ති ගන්න. බාහිර කෙනෙකුට බැරි වෙනවා ඉක්මනට අපට අපේ හිතේ තියෙන සතුට නැති කරන්න. බාහිර කෙනෙකුට කීරි ප්‍රශංසාවක් කළා යමක් දීලා එකපාර අපිව අල්ල ගන්න පුළුවන් ගතිය එන්නම අඩු වෙනවා. අඩු වෙල පින්නතුනේ ඊට පස්සේ එයා අපි කියන අටලෝ දහමෙන් කම්පාටපත් වෙන්නේ නැහැ කියලා. අටලෝ දහමෙන් කම්පාටපත් වෙන්නේ නැහැ කියලා කියන්නේ ලාභයෙන් කම්පා වෙන්නේත් නැහැ, අලාභයෙන් කම්පා වෙන්නේත් නැහැ. දැන් අපි දෙකෙම කම්පාටපත් වෙනවා. ලාභයක් ලැබෙනකොට ඒක අල්ලගන්න යනවා. ඒකත් කම්පාටපත් වීමක්. ඈ හොඳට තැම්පත් වෙන කෙනෙකුට ලොකු ධනයක් ගෙන දුන්නොත් මොකද වෙන්නේ? තැම්පත්වා කොහේ ගියත් නැහැ ඊට පස්සේ. හොඳ තැම්පත් වෙන කෙනෙකුට හොඳ ආහාරයක්, හොඳ සුවඳම ආහාරයක් ගෙන දුන්නොත් අර සංහාර ගැතිය කොහේ ගියත් නැහැ ඊට පස්සේ. පින්නතුනේ මෙන්න මේ කාරණා අටේදීම අපේ තැම්පත් බවට හානියක් නොවෙන්නට ඕන. අලාභයේ විතරක් නෙවෙයි ලාභයේදී, නින්දාවේ විතරක් නෙවෙයි කීර්තියේදී, ප්‍රසංසාවේදී, යසසේදී, අයසේදී මේ කරුණු අටේදීම තමන්ගේ මනස සෙලවෙන්නේ නැති විදිහේ ශක්තිමත් මනසක් තමන් ඇති කරගන්නට ඕන. ඒකෙන් කියන්නේ අපි සංවේදී වෙන්න එපා කියලා. රක්ෂාවන එළාට කියන්නේ මේ මෝලගස් කියලා වගේ ඉන්නවා කියලා නේ. එහෙම ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. නම්සිලි වෙන්නට ඕන, මෘදු පුද්ගලයන් වෙන්නට ඕන. නමුත් බාහිර දේවල් වලට අපි වර හැමදාකෝ මාළු වගේ, මාළු හැමට අහු වෙනවා වගේ ඒ දේවල්ට අපි අල්ලගන්න බැරි වෙනවා. එහෙමනම් තමයි තමන් දක්ෂයන් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ දක්ෂතාවයෙන් එන්න එන්නම වැඩි කරන එක. බාහිර මත යැපෙන ගතිය එන්න එන්නම අඩු කරන එක. ඒ සඳහා මෙන්න මේ සංඥා හත වැඩිම පින්නතුනි දෙහිම වැඩගත් වෙනවා. ඊළඟ තවත් වැඩගත් කාරණයක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරන භික්ෂුන් වහන්සේලා ඇති තැනක් නැති තැනක් මෛත්‍රී සහගත කාය කර්මයෙන් ඉන්නවා නම් දැන් අපි බොහෝ විට මෛත්‍රී සාගතව හිතමිත්‍රයෙන් ඉන්නවා කටියක් දෙකනේ. හැබැයි ඉන්න තැන විතරයි. නැති තැනදී මොනවා කියනවද දන්නේ නැහැ. ඔව් ඉන්න තැනදී නම් හොඳට සමාව කතා කරලා ඉන්නවා. පින්නතුනේ ඉන්න තැනදී බැන්නත් කමන්නේ නැහැ. නැති තැනදී හොඳ කියන්නේ. අඩුපාඩුවක් තියෙනවා නම් ඉන්න තැනදී කියනවා. නැති තැනදී අනිත් පැත්ත කියන්නේ හොඳ කියන හොඳ ගතිගුණ ටික. ඒක තමයි පින්නතුනේ මිතුරන් ජය ගන්න තියෙන හොඳම ක්‍රමය. නමුත් අපි අදින් අපි අනිත් පැත්ත වෙන්නේ මේක. ඉන්න තැනක හොඳ යාළුවන් වගේ ඉඳලා නැති තැනද විවේචනය කරනවා. පින්නතුනි මෛත්‍රී සාගත කාය කර්මය කියන්නේ මේක. මෛත්‍රී සාගත වචී කර්මෙන් ඉන්න ඕන. ඉන්න තැනක් නැති තැනක් වචනය මෛත්‍රී සාගතව කතා කරන්න ඕන. අපි යම් කිසි කෙනෙක්ගෙන විවේචනය කරනකොට අපි හිතන එයා දෙමිට නැහැ කියලා. නැති වුණත් එයා අනක ඉඳගෙන මේ වෙලාවේ අහන් හිටියත් එයාගේ හිතේ අපි ගැන ද්වේෂයක් ඇති නොවන විදිහට අපි වචනය හසුරවන්නට ඕන. අන්න එහෙමනම් තමයි අපේ සැබෑ මෛත්‍රිය තියෙන්නේ. ඒ වගේම මෛත්‍රිය සාගත මනෝ කර්මය මනසින් විතරම මෛත්‍රිය සාගත අනිත් අය කෙරේ ඉන්නට ඕන. ඉන්න ඉන්න පින්නතුනේ තමන් පාඩු පිට හරි ඉන්නවා. තමන්ට පාඩුවාට පාඩුවක් මේක පොඩි පොඩි පාඩුවක් විතරයි. තමන් ඉස්මතු වෙන්න දරන ගතිය, වැඩිපුර ලාභ ටික අත්පත් කරගන්න ගතිය පින්නතුනේ ටිකෙන් ටික අඩු වෙනවා මේ මෛත්‍රිය දිනු වීමත් එක්ක. තමන්ට වගේම අනිත්‍ය ගැන සමානව බලනවා. ඊළඟට සඳහන් කරනවා විශේෂයෙන් භික්ෂුන් වහන්සේට කාරණයක් කියනවා. භික්ෂුන් වහන්සේට යමක් ලැබෙනවා නම් ඒක සමානව බෙදා ගන්න කියලා. දැන් ස්වාමීන් වහන්සේට ලැබෙන දේවල් සමානව බෙදා ගන්න කියලා කියනවා. බුදුහාමුදුර මේ සාමාන්‍ය සිවුරක් පිරිකරක් ලැබුණා විතරක් නෙමෙයි. බුදුහාමුදුර සඳහන් කරනවා පාත්‍රයේ පිළිගන්න දානි ටික හරියි. දානි ටිකත් අනිත් ඈත් එක සමානව බෙදා ගන්න පුළුවන් ඉතින් මානසිකත්වයක ඉන්න කියලා. එහෙම ඉන්නකම් මේ ශාසනය පිරෙන්නේ නැහැ කියලා. පින්නදුනි මේක සායන වහන්සේ තුළ ඉහෙලියම තියෙන ගුණයක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්න පාදේ ගියත් අනිත් ඈත් බෙදා ගන්නවා. පිරිකරක් ලැබුණත් අනිත් හාමුදුරුවෝ ඔක්කොම එක බෙදා ගන්නවා. සමහරට ඇතැම් විට පිරිකරක් ගෙනවල සමහර ස්වාමීන් වහන්සේ කෙනෙකුට දුන්නාම ඒ හාමුදුරුවෝ ඇතැම් විට ඒ හාමුදුරුවන්ට නොගෙන කාටවත් මදි වෙන අවස්ථාවේ අනිත් හාමුදුරුවන්ට කාටවත් බෙදලා දීලා ඒ හාමුදුරුවෝ නිස්සබ්ද වෙන වෙලාවල් තියෙනවා. පින්නතුනේ මේක තමයි සාසනීය ලක්ෂණය. මේ නිසා තමයි සාසනය බොහෝ කලක් තියෙන්නේ. ඇතැම් විට මේ දා පින්නතුන් දන්නවා එක ගෙදරක ඉන්න දරුවෝ ටික අතරේ වුණත් අසමගිකම් තියෙනවා. නමුත් එක පන්සලකින ස්වාමීන් වහන්සේලා ඇතැම් විට 19 29 39 එක තැන ඉන්න පින්නතුනි මෙන්න මේ ගුණය නිසා වාග් දුරට සමගින් ඉන්නවා. මේක පුදුම ආශ්චර්යවත් ලක්ෂණයක්. ඊළඟට සඳහන් කරනවා පිරිසිදු සිල්වත් ජීවිතයක් ගත කරනවා ස්වාමීන් වහන්සේලා ඒ තාක් දුරට මේ ශාසනය පිරෙන්නේ නැහැ කියලා. ඒ වගේම දුක්ඛ සත්‍ය දුක අවබෝධ කිරීම සඳහා වූ සම්‍යක් දෘෂ්ටියේ මනා දැක්මකින් යුක්තව ස්වාමීන් වහන්සේලා හමුවේදී නැති තැනක් කටයුතු කරනවා නම් නිතර දුක නැති වෙන විදියට තියෙන මානසිකත්වයෙන් සම්මාදිට්ඨියෙන් ඉඳගෙන ස්වාමීන් වහන්සේලා ඇති දැනක් නැති දැනක් කටයුතු කරනවා නම් ඒකත් සාක්ෂණය දිනු වෙන්න හේතුවක් කියලා සඳහන් කරනවා. පින්තුනේ මේ කරුණික සඳහන් කළ බුදුහාඳුරුව තවත් වැඩිගත් කාරණයක් සඳහන් කරනවා. සීල සමාධි ප්‍රඥා කියන ගුණදාම හැකියාව දුරට වඩන්න වඩපු තරමට මේ සාක්ෂණය දිනු වෙනවා කියලා සඳහන් කළා. කළා මේ අවස්ථාවේ බුදුහාඳුරුව අම්බලට්ටිකා කියන ප්‍රදේශයේ සිටියේ. අම්බලට්ටිකාවේ මහසාර නික්මිලා නානන්දාවට වැඩම කළා. පින්තුනි මේ අවස්ථාවේදී සරුත් හාමුදුරුව බුදුහාමුදුරන්ගේ ගුණ සඳහන් කළා. බුදුහාමුදුරන්ගේ ළඟදී මේ අවසාන කාර්යයේ තමයි පින්තුනි සරුත් හාමුදුරුව පිරුණට ඇවිල්ලා. සරුත් හාමුදුරුව බුදුහාමුදුරන් කණින් පිරුණට ආවා. ඒක හැම සාසනයකම සිදුවෙන සාමාන්‍ය සිදුවීමක්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සාසුරු මහසිර කණින් පිරුණට ආනවා. ඊට කලින් මේ සරුවත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගැන ගුණකථනයක් කළා. මොකද ගුණකථනය? බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ ප්‍රඥාවට කරුණාවට සමාන කෙනෙක් අතීතෙත් හිටියේ නැහැ අනාගතෙත් ඉන්නේ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ අහනවා සාරිපුත්ත ඔබ ඇත්තටම මේක දැකලා දවබෝධයෙන් මේක කියන්නේ කියලා. බුදුහාමුදුරුවෝ සනහන් කරනවා සාරිපුත්ත ඔබ මේ ශ්‍රද්ධාවෙන් මේක කියන්නේ ඔබ හරි. නමුත් ඒක නෙවෙයි යථාර්ථය. මේ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අතීතයේ ඉඳලා තියෙනවා. ඔබට පේන නිසා ඔබ මොකද කියන්නේ? අනාගතෙත් මේ වගේම සම්මා සම්බුදුරු පහළ වෙනවා කියලා. බලන්න වෙනතේ කොච්චර ආම්බෝ කියව ප්‍රකාශයද නේ? දැන් බුදුහාමුදුරණ කියන්නේ දැන් ඔව් සාරිපුත්ත හරියට හරි ඔබ හරියට හරි කියලා. නමුත් සාරිපුත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ ප්‍රඥාවෙන් බුදුහාමුදුරණ විතරයි දෙවෙනි වෙන්නේ. එහෙම ප්‍රඥාවෙන් බුදුහාමුදුරන්ට විතරක් දෙවෙනි වෙච්ච සරුවත් හාමුදුරුවන්ට පිනතුනේ සම්පූර්ණ ප්‍රඥාවක් ලෝකය ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබුණේ නැහැ. නිවන ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබුණත් විමුක්තිය ගැන සම්පූර්ණ පිරිසිදු අවබෝධයක් ආධාරවසර ලැබුණත් බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවට සම කරන්න කිසිදු කෙනෙක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අතරවත් නැහැ. මේ සුවිශේෂී කාරණයක් මේක සඳහන් කළා. ඊළඟට පිනතුනේ සීලයේ තියෙන ආනිසංස ගැන සඳහන් කළා. ගිහි පැවිදි දෙපිරිසටම පින්නතුනේ සිල්වත් බව වටිනවා. සිල්වත් බව යන්සංසක් සිල්වත් නොවීමේ තින ආදීනව සඳහන් කළා. පින්නතුනේ යම් කිසි කෙනෙක් සීලෙන් පිරිලා නම් ඒ තමන්ට වෙන විපත් පහක් තියෙනවා. තමන්ගේ සීලෙන් පිරිහෙන පිරිහෙන පින්නතුනේ ප්‍රමාදී බව නිසා තමන්ට තියෙන භෝග සම්පත් නැති වෙලා යනවා. දුස්සීල වෙනකොට තමන්ට අයිතිව තියෙන සම්පත් ටිකෙන් පිරිහෙලා යනවා. ඒ වගේම සීලෙන් පිරිුණු තැනැත්තාට ලාම කපකීර්තියක් පැතිරලා යනවා. ඒ වගේම සීලෙන් පිරිච්ච කෙනාගේ විසරද බව බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ගුරුපති කියන මෙන්න මේ පිරිස අභියසට නිර්භයව යන්න පුළුවන් විසරද බව නිර්භය ගතිය බිය නැති ගතිය නැති වෙනවා කියලා. ඒ වගේම දුස්සීල තැනැත්තා සිහි මුලාව කලුරිය කරනවා. දුස්සීල තැනැත්තා මරණයෙන් පස්සේ දුගතිගාමී වෙනවා කියලා මේ දුස්සීල බවෙහි ආදීනව ටික බුදුහාමුදුරුවෝ සඳහන් කළා. කාරණා පහක් මෙතන සඳහන් වෙනවා. මේවා පින්නතුනි ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි ඔබටත් වැදගත්. සමන්ගේ සීලෙන් අඩුපාඩුකම් වෙනකොට බොරු කීම, කේලම් කීම, ප්‍රාණඝාතය, කාමමිත්‍යාචාරය, මත්පැන් පානය කිරීම, සෝදුව මේ වගේ දේවල් වලින් පින්නතුනේ අපි පිරිනා යනවා, අපි භෝග සම්පත් පිරිනා යනවා, කීර්ති නැති වෙනවා, අපට හානි වුණා වෙන ඒ නිසා හැකිතා සිල්වත් වෙන්න කියලා සඳහන් කළා. සිල්වත් වෙන්න වෙන්න පින්නතුනේ මොකද වෙන්නේ? එයාගේ භෝග සම්පත් වැඩි වෙනවා. එයාගේ සිල්වත් බව නිසාම ලොකු ආරක්ෂාවක් ඇති ලැබෙනවා. ඒ වගේම ඒ සිල්වත් බව නිසාම එයාගේ ගුණ කීර්තිය පැතිරිලා යනවා. සිල්වත් කෙනාට ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ කියලා ඕනෑම පිරිසක් එක නිර්භය යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ධනයෙන් අඩුණත් පින්නතුනේ සිල්වත් කෙනාට ඕනම තැනක ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. තමන් පොහොසත් වෙන්න ඕනේ. සිල්වත් බව නිසා තමන්ට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ වගේම පින්නතුනේ සිල්වත් කෙනා සිහි මුලා නොවී කලුරිය කරනවා. එයාගේ සිහිය විකල් වෙන්නේ අවසාන කාලේ. ඒ වගේම පින්නතුනේ සිල්වත් තැනැත්තා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා. පින්නතුනේ මෙන්න මේ සාකච්ඡා ටික කරද්දී බුදුහාමර හමු වෙන්නේ ඒ ප්‍රදේශයට දායක පිරිසක් ඇස්වල හිටියා. පින්නතුනේ දැන් බුදුහාමර පිරණපාන ආසන්න මාස කිහිපෙ මේ ගත වෙන්නේ. හුඟක් දෙනා මේක දැනගෙන හෝ බුදුහාමර ඒ ප්‍රදේශවලදී හමු වෙලා මුගත සාකච්ඡා කළා. එක් පිරිසක් පින්නතුනි මේ රැස්වෙච්ච අවස්ථාවේදී රාත්‍රී වෙනකම ධර්ම සාකච්ඡාවේදී හිටියා. රැ වෙනකොට මොකද බුදුහාමර සඳහන් කළේ? මේක හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. පින්නතුනි බුදුහාමර සඳහන් කරනවා දැන් රැ වුණා වැඩි දැන් ඔය යන්න කියලා. රැ 10න් පස්සේ යන්නේ. තවදුරටත් ඉන්න එපා. පින්නතුනි බුදුහාමර ධර්ම සාකච්ඡා වුණත් යන්න සීමාවක් තුල හිටියා. මොකද භික්ෂු විනය තුලදී ඒතෙන්දි භික්ෂුන් වහන්සේලගේ විවේකයට භික්ෂුන් වහන්සේලගේ ගෞරවයට හානි නොවන විදිහට අපි මේක ක්‍රියාත්මක වෙන උන අවස්ථාව. මේක අමතක කරන්න එපා. ඇතැම් විට කටයුතු අධික නිසා සමහර අවස්ථාවල තැනක ඉන්නවා තමයි. නමුත් නිතර කතාවක් කරමින් පින්නතුන හැය දෙකොඩ යාම වෙන කම්පස්සල ඉන්න එපා. ඒක පන්සලේ තියෙන සංවරභාවයට සංහිඳියාවට විතරක් නෙවෙයි පන්සල්වල බෝධින් වහන්සේලාට ඒ වගේම පිළිම වහන්සේලා බුදු පූජා පාත්‍ර ස්ථානවල සම්බන්ධ විශ්වක දෙවිවරු අරන්ගෙන ඉන්නවා. ඒ ඇගේ අප්‍රසාදය ඔබ කෙනෙක් ලක් වෙනවා. ඒකට ලක් වෙන ඉඩ දෙන්න එපා. ඒ නිසා පින්තුනි බුදුහාමුදුරුව මේ ලොකු ආදර්ශයක් භික්ෂුන් වහන්සේට මේ දෙන්නේ. රැ වුණාට පස්සේ ඉන්නයි කිව්ව බුදුහාමුදුරුව මතක් කළ දුන දැන් රැවල දැන් යන්න කියලා. ඒකත් පින්නතුනේ සූත්‍රය තුලම තියෙනවා. සැකයක් වගේ හිතනවා නම් සූත්‍රයක් කියලා බලන්න සූත්‍රයේ දීගෙන එකයි තියෙනවා. ඊට පස්සේ පින්නතුනේ මේ අතරේ ඒ ප්‍රදේශයේ බුදුහාරුගේ කියන මේ ප්‍රදේශයේ සුනීත වස්තකාර කියන මේ දෙන්න අමාත්‍යරු දෙන්නෙක් පින්නතුනේ ලක්ෂණ මන්දිර දෙකක් හැදුවා. මේ මන්දිර දෙක හදපු අවස්ථාවේදී බුදුහාමුදුර දැක්ක මේ හදපු මන්දිර දෙකට එක එක දෙවරු මේ දෙන්නාගේ ගුණධර්ම අනුව දෙවරු ඇවිල්ලා මේ නිවාස දෙකට අරන් ගත්තා. පින්නතුනේ යම් කිසි භූමියක් තියෙනවා නම් ඒ භූමියට අධිග්‍රහිත සමහර අමනුෂ්‍යයන් සමහර භූමාටක දෙවියන් මහේස්තක දෙවරු නෙවෙයි ඒ මට්ටමේ පල්ලා මට්ටමේ දෙවරු ඒ භූමියට අරන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ භූමියේ නිවසක් හදනකොට ඒ නිවසට සමහර දෙවරු අරන් ගන්නවා. ඒ නිවස යම් කිසි කෙනෙක් පදිංචි වෙනකොට ඒ කෙනාගේ ගතිගුණ වලට අනුව කෙනෙක් යම් නම් දෙවරු වෙලා අරන් ගන්නවා. පින්නතුනේ මහා පරිණාන සූත්‍රයේ සඳහන් වෙන කාරණයක් මේක. ඒ නිසා සඳහන් කරනවා යස්මින් පදේසේ කප්පේන් තේවා සම්පන්නිත ජාතියෝ සීලවන්තේත භෝජෙන්ති සඤ්ඤතේ බ්‍රහ්මචාරයෝ යාත්ත දේවතා ආසුන් තාසන් දක්ෂින මාදිසේ. පින්නතුනේ යම් කිසි ප්‍රදේශයක පඬිත නුවණැති අය ආන්දර විතරක් නෙවෙයි ගිහි ඔබට උනත් ඔබගේ ගුණධර්ම අනුව ඔබ ඉන්න නිවස දේවයන් රැඳෙන නිවසක් බවට පත් කරගන්න නම් ඔබ තුල ගුණධම් තියෙනට ඕන. ඔබේ ගුණධම් මට්ටමට තමයි ඔබගේ නිවසට රැස්වෙන මිනිස්සු වගේම තමයි. දැන් ඔබ හොඳට සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් දන් දෙන කෙනෙක් නම් ඔබගේ දානමාන වලට ඒ කටිය තමයි සහභාගී වෙන්නේ. ඔබ පිරිහිච්ච කෙනෙක් නම් සුරා සෝදුවට සම්බන්ධ කෙනෙක් නම් ඒ වගේ තමයි ඔබගේ ගෙදර නිතරම ඉන්නේ. ඒ වගේ තමයි මිනිතුරි නොකෙනන ඩෝකියක් ඔබ සමග ඉන්නව නැත්තේ නෑ. ඒ ඉන්නේ ඔබගේ ගුණධර්ම අනුව. ඒ නිසා ගුණධර්මයෙන් දිනු වෙන හොඳා එනවා පිරිහෙන පිරිහෙන පල්ලා මට්ටමේ ඇහෙන්නේ. මේ සූත්‍රයේ වැදගත්ම එක මේ සබුදුහරුස් කියනවා දේවතානුකම්පිතව පෝසෝ සදා බද්දරානි පස්සති දෙවියන් සතුටු වෙලා යම් සත්‍යයන් ගැන ඉන්නවා නම් ඒ වෙනි දෙවියන් ඒ වෙනි මිනිසුන් නිතර යහපත දකිනවා ඒ වෙනි මිනිසුන්ට යහපත සිදුවෙනවා කියලා. ඒ නිසා ලෝකේ දෙවුරු නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. දෙවුරු කියලා පිටසක් ඉන්නවා. හැබැයි බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නිර්මාණවාදී එක දෙවියෙක්ගේ ඉන්න සංකල්ප විතරයි. මෞර්යයන් දෙවියෙක් බුදුදහම පිළිගන්නේ නැහැ. නමුත් දෙවියන් කියලා මනුෂ්‍යයන් වශයෙන් හිටලා හිත දිනු කළා ඉහළ ආත්මභාව වෙන සත්‍ය මේ විශ්වයේ අප්‍රමාණව ඉන්නවා. ඒ අයගේ රැකවරණය සමහර මනුෂ්‍යයන්ට ලැබෙනවා. ඔබ පිළිදහම් කළා ඒ දෙයකට පින් අනුමෝදන් කරනවා නම් ඒ දේව රෝගයෙන් පින් අනුමෝදන් වෙලා ඔබ ආරක්ෂා කරනවා. ඔබට රැකවරණයක් ලැබෙනවා. ඒ නිසා දෙවියන්ට ඥාතිට පින් අනුමෝදන් කිරීම නිතර කරන්න. තමන්ගේ දෑතින් හොඳ දේවල් කරලා දන් දීලා සංගෝපස්ථානය කරලා සීල් සමාදන් වෙලා භාවනා කරලා මේගේ ඥාතියට දෙවියන්ට නිතර පින් අනුමෝදන් කරන්න. පින් තුනේක සමට ලොකු ආරක්ෂාවක්. තමන් යන මඟකොටේදී තමන් ආරක්ෂා කරනවා. තමට ලබා දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව ඊය ලබා දෙනවා. නමුත් ප්‍රබල කර්ම අපට වළක්වන්න බැරි වෙන පුළුවන්. නමුත් ප්‍රියගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම යහපත අපවෙණය කරනවා. ඒක සාමෝධිමත් මනුෂ්‍යයන් හැටියට පින් තුනේ දැහැමේව අපට ලබා ගන්න පුළුවන් සියලුම ආරක්ෂාව සියලුම උපකාර මනුෂ්‍යයන්ගෙන් විතරක් නෙවෙයි අමනුෂ්‍යයන්ගෙන් ලබා ගත්තත් කමන්නේ. හැබැයි දහම තුල ඉඳගෙන දහමෙන් පිට කියලා නෙවෙයි බිලි පූජා කළා නෙවෙයි දැහැමි විඳගෙන ඉව කරන්නේ. ඒකට බුදුදහමෙන් බාධා නැහැ. ඒක බුදුදහම අගය කළ තියෙනවා. මේ සූත්‍රෙ හොඳ උදාහරණයක් ඒක. පින්නතුනි මේ ස්ථානයේ බුදුහාමුදුරු දානෙ වන්දලා යම්ක දොරටුවකින් නික්මලා ගියා නම් ඒ දොරටුවට මිනිස්සු ගෞතම ద్వාරය කියලා නම තැබුවා. පින්නතුනි මේ වගේ නම් තාමත් ඉන්දියාවේ තියෙනවා. මේ ගැන සූත්‍රය සඳහන් වෙනවා. ඊළඟට බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලාට ආනන්ද හාමුදුරුවෝ ප්‍රදාන ඒ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා විශේෂයෙන්ම මේ ශස්ත්‍ර බොහෝ කාලයක් සත්‍යයන් සැරිසරන්නේ කුමක් නිසාද කියන එක. මේදී සඳහන් කරනවා සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කාරණා අවබෝධ නොවීම හේතුවෙන් සත්‍ය බොහෝ කාලයක් සසර ගමන් කළා කරනවා කියලා සඳහන් කරනවා. සීලය මොකද්ද? සමාධිය මොකද්ද? ප්‍රඥා මොකද්ද කියලා දන්නේ නැති නිසා ඒක අවබෝධ නොවීම නිසා සත්‍ය බොහෝ කාලයක් සසර සැරිසරනවා කියලා සඳහන් කළා. බෞද්ධයන් හිටිට පින්නතුනේ බුදුදහම තුළ සීලය කියලා කියන්නේ මොකද්ද? සමාධිය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥා මොකද්ද කියලා විස්තර වෙනවා. අපට ඒව දැනගත්තොත් අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟ පින්නතුනේ බුදුහාමුදුරෝ දැන් මේ එක එක ගම් පසු කළා ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන ස්වාමීන් වහන්සේලත් කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරෝ කෝටි ග්‍රාමයෙන් නික්මෙලා නාදිකා කියන ගමට ආවා. නාදිකා ගම කියන්නේ බුදුහාමුදුරුවෝ කලින් වැඩම කරපු ස්ථානයක්. බුදුහාමුදුරන්ගේ ආනන්ද හාමුදුරුවෝ ආනවා. බුදුහාමුදුරනේ ඒ කාලේ හිටියේ සාල්ල කියලා හාමුදුරුවෝ කෙනෙක්. නන්දා කියලා භික්ෂුණියක්. සුදත්ත කපුද කාලෙංග නිකට කටේස්සබ ආදී මේ ශ්‍රාවකයන් උපාසකවරු හිටියනේ. සුජාතා කියලා උපාසිකාවක් හිටියනේ. ඒ අය කොහෙද කියලා ඇහුවා. දැන් මේ එක එක අය ගැන අහනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ කලින් හිටිය අය ගැන. දැන් මේ අයගේ ඥාතීන් ගැන එහම බුදුහාමුදුරන්ගේ අහයි ඒ කාලේ හිටියනවා. පින්නතුනේ මෙහිදී බුදුහාමුදුර සඳහන් කරනවා එක එක ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලැබල හිටිය ස්වාමීන් වහන්සේලා ඒ වගේම පිරුණ පාපු ස්වාමීන් වහන්සේලා ගැන නම් සඳහන් කරනවා. පින්නතුනේ මෙතෙන්දී ඒ ස්වාමීන් වහන්සේලා ගැන විතරක් නෙවෙයි සමහර ගිහි ඇත්තන් මාර්ගඵල ලැබල හිටිය අනාගාමී වෙල හිටිය අය මිය ගිහිල්ලා බ්‍රහ්මලෝක ඉපදෙච්ච ආකාරය ගැන බුදුහාමුදුරෝ 500කට අධික ශ්‍රාවකයන් පිළිබඳව වෙන වෙනම විස්තරයක් කළා. පින්නතුනි මෙහෙම දිගින් දිගට මහානකට බුදුහාමුදුරෝ සඳහන් කරන ආනන්ද හාමුදුරන්ට ආනන්ද බොහොම මැරිච්ච එකෙක් කනගෙන අහන ගියෝ තියෙන. මට ඕව කියන හැර වෙන කියන දෙයක් නැහැ. ඔබටම ඔබ තේරුම් ගන්න පුළුවන් දහම් හැඩපතක් තියෙනවා. මේකට කියන ධම්මා දාස කියලා. පින්නතුනි දැන් මේ පින්නතුනුත් කැමතිනේ මැරිච්ච අය මොනවද ඉපදෙලි කියලා බලාගන්නනේ. ඇතැම් මේ අම්මා හරි තාත්තා හරි ආච්චි සීයා හරි බලන කියොත් මොකද වෙන්නේ? අහන්න කියොත් එක්කෙනෙක් ගැන ආච්චිලා සීලා අම්මලා තාත්තලා කියලා තව 100 ගණන් කියන්න ගන්නවා. මේ ආත්මය විතරක් නෙමෙයි ඉස්සලාම කාලේ ආයෙත් එන ගන්නවා. පින්නතුනේ කෙලවරක් නෑම යන ගියොතින්. ඒ නිසා ඒක බුදුදහමේ අගය කළ නැහැ. ඒ නිසා බුදුදහමෙන් දහම් හැඩපතක් දේශනා කළා සමන්තම සමන්ගේ ඥාතීන් කවුද කියලා බලාගන්න පුළුවන් විදියට. කොහොමද? යම්කිසි කෙනෙක් සිල්වත්ව ජීවිත ගත කරා නම් ශ්‍රද්ධාවෙන් හිටියනම් ඒ කෙනා සුභතිගාමි වෙනවා කියලා සඳහන් කළා. පින්නතුනේ බුදුහරණ කාලේ මේ වගේ සාධුක හිටිය වංගීත කියලා. ඒ වංගීත කියන හාමුදුරන සුවිශේෂී හැකියාවක් තිබුණා. ඕනෑම කෙනෙකුගේ කබල දුන්නොත් ඒ මරිච්ච කෙනෙක්ගේ හේහිත් කවට තට්ටු කළ මන්ත්‍රයක් කියලා ඒ මියගේ කෙනා ඉපදුනේ පොතනද කියලා කියන්න පුළුවන්. හරියට නිවැරදිව කියන්න පුළුවන්. ඒ කෙනා බුදුහාමුදුරුවෝ හැම වෙන්නත් ආවා. ආවලා බුදුහාමුදුරුවන් ළඟදී තමගේ ශාස්ත්‍රය හරියට ඔප්පු කරලා පෙන්නුවා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා ඔබගේ ශාස්ත්‍රය හරි කියලා. නමුත් ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උපක්‍රම සීලී වුණා. ඔහු වෙන බව කලින්ම දැනගෙන රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් ගෙනලා කියලා තිබුණා. ආ පුළුවන් නම් මේක කියන්න පුළුවන් කියලා ඉදිරිපත් කළා. පින්නතුනේ ඔහු ඒ හිස් කබඩ තට්ටු කරලා බැලුවා බැලුවා ඔහුට එදා කරගන්න ශාස්ත්‍රය. ඔහුට තේරුම් ගන්න බැරි වුණා ඔහු කොහෙද ඉපදුනේ කියලා. ඔහු ගෑන්ගේ දහඩිය දහන ගියා. වංගීත සඳහන් කරන ස්වාමීන් මෙතෙක් කලකට කිසිම දවසක මට මේ ශාස්ත්‍රය කියන්න බැරුණේ නැහැ. නමුත් ඔබ වහන්සේගේ ළඟදී අද මේ ශාස්ත්‍රය මට සත්‍ය පාඩපත් කරන්න බැරුණා. මට මේක නම් කියන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන වංගීස ඕකට වෙනම ශාස්ත්‍රයක් තියෙනවා. ওই මන්ත්‍රෙන් බෑ ඕක කියලා. ওই මිය කියමු තැන තිබෙදි ඉස්සන බලන්න වෙනම මන්ත්‍රයක් තියෙනවා. එහෙනම් ස්වාමීන් මට මේ මන්ත්‍රය උගන්වන්න කියලා. ඊට පස්සේ කිව්වා වංගීස ගිහින් ඉඳගෙන බෑ මහානුවර තමයි මේ මන්ත්‍රය උගන්වන්න කියලා. මහානුවරට පස්සේ මන්ත්‍රය ඉගෙනනවා. ඊට පස්සේ පින්තුනේ අය කවදාවත් කිස් කවන්න කට්ටු කර කර මැරිච්චා ඉපදෙච්ච තැන් කියන ගියේ නෑ. ඊට පස්සේ වංගීස මොකද කළේ? වංගීස කලේ නැවත නොයුක දෙන විදියට දහම ලෝකෙට දේශනා කළා. වංගීස හැමදෙර රහත් වෙලා රහත් මාර්ගය ලෝකෙට දේශනා කළේ. ඒ නිසා මැරිච්චා හොයන්නේ බගිහිල්ල නැති කරදරයක් දෙනවා අන්තිමට. ඒකට බුදුදහම කිසි විටකත් උනන්දු කරලා නැහැ. ඒ නිසා පිනතුනි මෙතන වැදගත්ම කාරණයක් බුදුදහමෙන් ධම්මා දාස කියලා සංකල්පයක් ඉදිරිපත් කළා කියනවා. ඒකත් මේ කර්මන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ නාදිකා කියන ගමෙන් එක්මෙලා ඊළඟට පිනතුනි විශාල මහනුවරට වැඩම කළා. එහෙදී අම්බපාලේ කියන වනයේ බුදුහාමුදුරුවෝ වැඩම කළා. වැඩම කළ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළා. මේ අම්බපාලේ වනය කියන්නේ පිනතුනි උද්‍යානයක් වගේ ස්ථානයක්. අම්බපාලේ කියන නගර ශෝභනයක් හිටියා. ඒ නගර ශෝභනයයි මේ උද්‍යානය. පින්නතුනි නගර ශෝභනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අද අපි කියන විදිහට ගණිකාවන් කියන අය. නමුත් එකල හිටිය පින්නතුනි සම්භාවනීය මට්ටමේ රූප සම්පත් කියනච්ච සාමාන්‍ය සම්භාවනීය විදිහට හිටියා. වෘත්තීය මට්ටමේ ඒක වෘත්තීයක වශයෙන් ඉදිරි හිටියා හිටියා. ඒක සමාජ සම්මත දෙයක් විදිහට තිබුණා. ඒ අය නිග්‍රහ කරේ නෑ සමාජයෙන්. අන්න එවැනි කෙනෙක් තමයි මේ අම්බපාලි කියලා කියන්නේ. ඈ පිළිතුරු ප්‍රසිද්ධ ගණිකාවක්. ඒ වගේම මහා ධනවත් කෙනෙක්. මේ තැනැත්තියගේ වනයේ තමයි බුදුහාමුදුරුව වැඩම කළේ වැඩ සිටියේ. උන්වහන්සේ වික්ෂුන් වහන්සේලා සමග මෙහි වැඩ සිටින අවස්ථාවේදී අම්බපාලි දිනක් බුදුහාමුදුරුව හමු වෙන්න ආවා යානවල නැගලා. බුදුහාමුදුරුව තමගේ වනයේ ඉන්න බව ආරංචි වෙලා මෙය ආවා. හොඳ ලක්ෂණස්යන් සරසපු කරත්තවලින් තමන්ගේ අනිත් පිරිවර සමග ආවා. ඇවිල බුදුහාමරණ ගාර්සලෙන් දක්වලා උන්වහන්සේගෙන් ධර්ම දේශනාවක් ඇහුව විතරක් නෙවෙයි ඊට පස්සේ නේද දාන ආරාධනා කළා. අම්බපාලි දානේ ආරාධනා කළා. බුදුහාමරණ දානේ බාරගත්තා. බාරගෙන අම්බපාලි මෙහෙම යනකොට නික්මෙල යනකොට මගදී ලිච්ඡවීන් හම්බුණා. ලිච්ඡවී රාජකුමාරෝ කියපදනේ හම්බුණා. හම්බ වෙලා බැලුවා මේ කරබලට යන්නේ මොකද කියලා. යනකොට පේනදනේ ලිච්ඡවීන් මේකට හේතු වැහුවා. හේතු වහනකොට කියනවා හේට අපේ ගෙදර බුදුහාමුදුරන්ට අපි දානෙට ආරාධනා කළා. දැන් මේ දානෙ සූදානම් කරන්නේ ඉක්මනට යන්නේ කියලා. දැන් අර ලිච්ඡවී රාජකුමාරෝ එන ඒ අක්ක කරත්ත පසුපල්ල ඒකටත් නිකන් අභියෝගයක් කරගෙන වගේ තමයි මේ යන්නේ. ඒවත් අප්පගෙන වගේ ගියා කියලා තමයි සාමාන්‍ය තැනල සඳහන් වෙන්නේ. පින්නතුනේ මෑත් ටිකක් අභිමාන හිටිය කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ මේ ලිච්ඡවීන් අහනවා මොකද්ද? අම්බපාලේ ඔබට පුළුවන්ද ඔබගේ බාරගත්තු දානය අපට දෙන්නට? ඒ දානය අපට දෙන්න බැරිද? දැන් බුදුහාමුදුර වෙනුවෙන් බුදුහාමුදුර සහ සංඝරත්නයට ආරාධනා කරපු මේ දාන වේල මම කැමති හිට බුදුහාමුදුරන්ට මේ දාන දෙන්න බැරිද මට මේ දාන දෙන්න මම ඔබට කහවණු ලක්ෂයක් දෙන්නම් කියලා. අමපාලෙන්කට කිව්වේ අමපාලේ කියනවා කහවණු ලක්ෂයක් නෙවෙයි මේ විශාල මහනුවර ඇතුළු මුළු පුරවරයම දුන්නත් මම මේ දාන ඔබට දෙන්නේ නැහැ කියලා. මේ කාන්තාවක් නේ කියන්නේ. නිකන් සාමාන්‍ය කෙනෙකුත් නෙවෙයි. පින්නතුනේ ඇය මේ ප්‍රකාශ කරනකොට පිටිමේ සඳහන් කරනවා කාන්තාවක් ඉතින් අපි උපරාජය කරන්න කියලා. එහෙම ඊට පස්සේ දැන් මේ බුදුහාමුදුරු හමු වෙන යන පිටිමේ ඊට පස්සේ ඒ විදිහට බුදුහාමුදුරු හමු වෙන ගියා. ඊට පස්සේ බුදුහාමුදුරන්ට ඒ කාරණා සඳහන් කළා. සඳහන් කළා ඔහොත් සාමාන්‍ය විදිහට බුදුහාමුදුරු හමු වෙන්න හමු වෙලා සාකච්ඡා ආදිය කළා. බුදුහාමුදුරුවන්ට පස්සේ දවසේ අම්බපාලිගේ නිවසට දාන්න වැඩම කළා. වැඩ කරන අවස්ථාවේදී අර අම්බපාලි උද්‍යානය විහාරස්ථානය සමග මේ අම්බපාලි විසින් සංඝරත්නයට පූජා කළා. ගාථාවක් කියලා පූජා කළා. හිමහන් බණ්ඩේ ආරාමං බුද්ධ පමුකස්ස බිකු සංඝස්ස ධම්මේති කියලා. සාමාන්‍යයෙන් අපි දෙයම කියලා කියන්නේ තනි තනි කෙනෙක් විදිහටම පූජා කළා. ධම්මේ කියන්නේ ඒක වචනේ කියන්නේ දෙමි කියලා. සාමාන්‍යයෙන් අපි කියන්නේ මම්බිකන් බිකු සංඝස්ස දෙයම කියලානේ කවුරු සාමක දෙන විදිහක් ඉදෙන්නේ. නැත්නම් අම්බපාලේ තනි කෙනෙක් ඉදිරි ඉඳගෙන මේක පූජා කළා ස්වාමීන් වහන්සේලාට. පින්නතුනි මෙහෙම මේ සිද්ධීන් ටිකක් මෙ යන්නේ මෙහෙම යනකොට ටිකෙන් ටික බුදුහාඳුරන්ට උදරාබාධයක් ඇති වුණා. ඒ උදරාබාධේ බඩේ අමාරුවක්. ඊට පස්සේ බුදුහාඳුර දැන් මේ ශාරීරික දැන් අවුරුදු 80 සමීප වෙන අවස්ථාව දැන් ටිකෙන් ටික වෙයි. ශාරීරික දුක් වේදනා එනවා, ලෙඩ රෝග එනවා. එතකොට පින්නතුනි මේ ශාරීරික වේදනා ධ්‍යාන උපයෝගී කරගෙන චිත්ත සමථය උපයෝගී කරගෙන යටපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒක බුදුහාඳුරට විතරක් නෙවෙයි සාමාන්‍ය ධ්‍යාන දිනු කරපු කෙනෙකුට කරන්න පුළුවන් ස්වභාවයක්. බුදුහාමුදුරුවොත් මෙන්න මේ ශාරීරික ඇතිවන වේදනා අර ධ්‍යාන වලට සම්වැදිලා ඒ තුලින් යම්කිසි විදියකට යටපත් කරගත්තා. නමුත් මේ විට බුදුහාමුදුරුවන්ට මේ විශ්මතු වුණා. එහෙම ඉන්න ගමන් ආනන්ද හාමුදුරන්ට නිකන් සැකයක් වගේ දැනුණා. බුදුහාමුදුරුවෝ දැන් පිරන් පාන ආසන්න වද්දෝ කියලා. එහෙම ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරනේ මට සැනසෙල්ලක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අවසාන ධර්ම දේශනාව කරනකම් බුදුහාමුදුරුවෝ අවසානයේ සංඝරත්නයට විශේෂ ධර්ම දේශනාව කරනකම් බුදුහාමුදුරුවෝ ආයි සංස්කාරයක් හරින්නේ නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා කියලා සඳහන් කළා. බුදුහාමුදුරුවෝ ආනන්ද මොකද අවසාන දේශනාව කියලා කියන්නේ? එහෙම එකක් මගේ නැහැ. නත් ආනන්ද ධම්මේ ස්වාචාර්ය මුට්ටි බුදුහාමුදුරුවෝ උන්වහන්සේ දේශනා කරන මට ගුරු මුෂ්ටි නැහැ. ගුරුවරයෙක් වශයෙන් අපේ හදවතට දෙයක් මට නැහැ. නිවන සඳහා විමුක්තිය සඳහා යමක් දේශනා කරන්න තියෙනවා නම් ඒ සියල්ලක් මම ඔබට දේශනා කළා කියන්නේ සියල්ලක්ම සිවණක් පිළිසඳ දේශනා කළා තියෙන්නේ කියලා උන්වහන්සේගේ විවෘත භාවය සඳහන් කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මගේ ශාරීරික ආනන්ද දැන් හරියට දිනපත් වෙච්ච කරස්සයක් වගේ දැන් බොහොම දුර්වල මට්ටමේ තියෙන කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේ ඉන්න අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා අත්ථ දීපා විහෙරත අත්ථ සරණ අනඤ්ඤ සරණ ධම්ම දීපා ධම්ම සරණ අනඤ්ඤ සරණ. ආනන්ද දහම දීපයක් කොට වාසය කරන දිවෙනක් කොට වාසය කරන ඒ වගේම සිතම රැකවරණය කොට අර ඔබ වාසය කරන වෙන පිටක් නැහැ කියලා. අනඤ්ඤ සරණ නාඤ්ඤ සරණ වෙන සරණක් නැහැ කියලා. දැන් ටිකෙන් ටික ආනන්ද හාමුදුරන්ට තියෙන අනාගතයේ තියෙනවන දුක් ටික දැන් මේ ටිකෙන් ටික අඩු කරමින් බුදුහාමුදුරුවෝ යන්නේ පිරන් පෑමට ආසන්න කාලේ ළඟා වීමත් එක්ක. මොඳ අපි සායනාසිර මොයි කෙනෙක් කරුණ ටිකක් සාකච්ඡා කරයි මේ මනේ මෙතෙක් අහපු කරුණු වලින් මේ අතන මොනව හරි අහන්න තියෙනවා අපි කෙටි වෙලාවක් දෙනවා. ඇත්තටම අපිට කතා කරන්න තරම් වස්නාරණා තියෙනවා. මේ ඒ වුණත් මේ අතන්ට කොමක් වහන්න තියෙනවා නම් අපි අවස්ථාවක් ලබා දෙනවා. ඇත්තෙන්ම භික්ෂුන් වහන්සේ ඉදිරිපත් කරාට බෙකවුව කියලා ආමන්ත්‍රණය කරාට නිතරම එක පිළිසකට නෙමෙයි කියන්නේ. සෙවණ පිළිසකටම මේ කියන්නේ. මොකද පැහැදිලිව සූත්‍රවල දැක්වෙනවා බෙක්කෝ බෙක්කවේ වියත්තෝ විනීතෝ විසරතෝ ධම්මදරෝ ධම්මාං ධම්ම පටිපන්නෝ සංඝං සෝභේති කියලා. යම් කිසි වියත්ත විනීත විසරත භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුව විසින් මේ ශාසනය සෝභමාන කරනවායි කියලා. සංඝං සෝභේති කියලා. ඒකම භික්ෂුණීන් වහන්සේටත් කියනවා. ඒකම උපාසකයන්ටත් කියනවා. ඒකම උපාසිකාවටත් කියනවා. උපාසකෝ භික්ඛවේ වියත්තෝ විනීතෝ විසරතෝ ධම්මදරෝ ධම්මාං ධම්ම පටිපන්නෝ සංඝං සෝභේති කියලා. අංගුත්තර නිකායේ සෝබෙන්ති කියලා සූත්‍රයක් තියෙනවා. කීවොත් මේ විදිහට බලන්න පුළුවන්. ඒකේ පැහැදිලිවම දැක්වෙනවා සංඝය සෝපමාන කරන්නේ ගිහි හාමුදුරු විතරක් නෙවෙයි. ගිහි අය මගපරලාදී ගිහි අය මේ ශාසනයේ උරුම කරුම් බවට පත් වෙනවා. ශාසනය නියෝජනය කරනවා. ඒ නිසා සංඝ කියන ගණයට භික්ඛු සංඝ කිව්වහම සාමාන්‍ය භික්ෂු මහත්ලි විතරයි ඇතිවන්නේ. නමුත් ශාวก සංඝ කියන ගණයට සුපටිපන්නෝ භගවතු ශාวก සංඝෝ කියලා පදයට හාමුදුරු විතරක් නෙවෙයි අයිති වෙන්නේ. ඒ පදයේ අටකට මාර්ගඵලලාභී ගිහි ඇත අයිති වෙනවා. මාර්ගඵල ලැබපු සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගඵල ලැබපු ගිහි අය ඒ සුපටිපන්නෝ ගාථාවේ කියන සංඝගුණ යටතේ කියන ගාථා පාඩයට අයිති වෙනවා. ඒ නිසා මේ අපරිහානි ධර්ම හාමුදුරුවන්ට වගේම ගිහි අයට පදාදයි. ඒ නිසා ඔබත් ශාසනයේ උරුමකාරයන් ඔබටත් යම් සවන්දීමක් තියෙනවා. මේ ධර්මයේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ බික්කෝ කියලා ආමන්ත්‍රණය කරලා. ඒ දේශනා කරන්නේ කාටද පොදුවේ මේ කියලා කියන්නේ. දැන් අපි කියමු මිනිස්සුනේ කෑ ගන්න එපා කියලා අපි කියන්නේ නේ. මිනිස්සුනේ කෑ ගන්න එපා කියලා අපි කියනවනේ නේ. එතකොට එතන මිනිස්සු විතරද ඉන්නේ? එතන ගෑනු අයත් ඉන්නවා නේ නේද? වැඩිපුර කෑ ගන්න ගෑනු අයනේ. නමුත් අපි මිනිස්සුනේ කෑ ගන්න එපා කියලා කියනවා. ඔයින සමහර තැන්වලදී එතකොට මිනිස්සුනේ කියලා කියවහම ඉතින් දෙගොල්ලම තමයි කියන්නේ. ඒකෙන් ගහන අය නොකියවයි කියලා කියන්නේ. ඒ කාණත් එක තමයි පොදුවේ කියන්නේ. පින්තුනි බික්කවෝ කියන පදය යටතේ සිවණ පිළිසම නියෝජනය හැබැයි විනිශ්චයපද පනවද්දී එතෙන්දී සුවිශේෂී විදියට ස්වාමීන් වහන්සේ වෙන්කොට තියනවා. නමුත් සාමාන්‍ය බුදුහාඳුරෝ බික්කෝ කියලා ආමන්ත්‍රණය කරනකොට බික්කු කියන වචනේ අර්ථ රාශියක් තියෙනවා. එතෙන්දී ගිහයයි වෙන අර්ථ රාශියකුත් තියෙනවා. මොකන්ද සංසාරයේ බයන් ඉපදීති බික්කු කියලා පදයක් තියෙනවා. එතෙන්දී ගිහයත් නියෝජනය වෙනවා. යම් කෙනෙක් සසරේ බිය දකිනවා නම් ඒ කෙනාට බික්කු කියලා වචනේ යොදන්න පුළුවන්. විශේෂයෙන්ම සංඝ කියන පදයටත් ශාวก සංඝ කියන පදයටත් ගිහයත් ඇතුළත් කරන්න පුළුවන්. මඟපැලලාදී ගිහයයි පින්නතුනි මෙතෙන්දී කොහොමද ධර්මයේ සරණ කොට වාසය කරන්නේ කියන එක වැදගත්ම කාරණයක් විදියට මෙතන සඳහන් කරනවා. පින්නතුනි මෙහෙම සඳහන් කළා මේ අතරෙදි පින්නතුනි මෙහෙම යන අතරෙදි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරණ සඳහන් කරනවා ආනන්ද යම්කිසි කෙනෙක් සතර ඍද්ධිපාද වඩල ඉන්නවා නම් ඒ සතර ඍද්ධිපාද වඩපු කෙනෙකුට සතර ඍද්ධිපාද වඩපු කෙනෙකුට ඕන කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. කල්පයක් කියන්නේ බුදුහාමරේ කාලේ හැටියට අවුරුදු 100ක් 120ක් වගේ කාලයක්. ඒ කාලේ හැටියට සාමාන්‍යයෙන් උපරිම ආවස අවුරුදු 100යි. ඒ අතර අවුරුදු 120 140 160 ජීවත් වෙච්ච කතියේ බුදුහාමරේ කාලේ සාමාන්‍ය ආවස විතර සැලක අවුරුදු 100යි. ඒ අවුරුදු 100 කියන එක පින්නතුනේ අවුරුදු 100කට එකක් ගානේ අඩු වෙනවා සාමාන්‍ය මනුස්ස ආයස. එතකොට දැන් බුදුහාමරෙන් කාලේ ඉඳලා අවුරුදු 2600ක් මේක මෙලා 126 ගිහිල්ලා එතකොට දැන් ඒ ආවස මනුස්ස ආවස අවුරුදු 100 තිබෙක දැන් 26කට 26 අඩු වෙලා 126 කියන්නේ දැන් සාමාන්‍ය ආවස විතර සලකන 74යි. මේක අඩු වෙනකොට 100ට එක ගානේ අඩු වෙන්නේ, වැඩි වෙනකොට 100ට එක ගානේ වැඩි වෙන්නේ. දැන් මේ අපි ඉන්නේ ටිකෙන් ටික ආයස අඩු වෙන කාලයක්. ඒ අඩු වෙන කාලේ ලක්ෂණය තමයි අවුරුදු 100ක් ගත වුණාම මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය ආයුෂ ප්‍රමාණය එක අවුරුද්දකින් අඩු වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ සඳහන් කරන්නේ ඍද්ධිපාද වඩපු කෙනෙකුට දැන් බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ වගේ අය කියන්නේ ඍද්ධිපාද වඩපු අය අපි සායනාංශයේ විස්තර කරයි ඍද්ධිපාද මොනවද කියලා. එතකොට එතෙන්දී කල්පයක් ඒ කියන්නේ ආවස අවුරුදු 100ක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ වීර්යයෙන් තව ටික කාලයක් දික් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ මෙතෙන් සඳහන් කරන බුදුහාමුදුරු කෙනෙක් ඒක වෙන්නේ ආරාධනාවක් කළොත් කියන එක තමයි මේ කියන්නේ. නමුත් ආනන්දහාමුදුරට මේක තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. මේ වෙලාවේදී මාර්යා වසවර්ති මාර්යා ආනන්දහාමුදුරු මැඩගෙන හිටියා කියලා කියනවා. මේ අතරේදී වසවර්ති මාර්යා කියලා බුදුහාමුදුරට ආරාධනා කළ කන්නු දෙපාරකදී ආරාධනා කළ තින බුදුහාමුදුරෙන් දැන් පිරුණා දැන් රහත් වුණානේ දැන් බුදුනානේ දැන් පිරුණා පාන කියලා. බුදුහාමුදුරගේ ඔබේම කිව්වට මම පිරුණා පානේ නැහැ. මගේ විසු පිළිස වික්ත විනීත විසරක සතර පත්වනකම් මම තිරන් පානේ නැහැ කියලා මාරිට අභියෝග කළා දෙපාරක්ම. නමුත් මේ තුන්වෙනි වතාවේ දැන් අවුරුදු 80ට ළඟා වෙන අවස්ථාවේදී ඊට තුන් මාසයකට ආසන කාලයේදී මාරි ඇවිල්ලා බුදුහාමරණ කියනවා බුදුහාමර දැන් ඔබාහසේ තිරන් පාන කියලා. නමුත් ආනන්දහාමුදුරට කලින් අර ප්‍රකාශයක් කළ තිබුණා ආනන්දහාමුදුරට ඒක ආරාධනා කරන්න බැරිව ගියා. කෙසේ වෙතත් බුදුහාමර මේ අවස්ථාවේදී තීරණය කළා තව තුන් මාසයකට පස්සේ තිරන් පානවා කියලා. ආය සංස්කාරයත් හැරියා. පින්නතුනි මේ අවස්ථාවේ සඳහන් වෙනවා මහ පොළොව කම්පා වුණා කියලා. මහ පොළොව කම්පා වූ අවස්ථාවේදී සඳහනවා. මෙතරම් සතර දීර්ඝ කාලයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිසාල කැපවීමක් කරපු නිබෝසත් යන වහන්සේ අවසාන වතාවට මනුෂ්‍ය ලෝකෙට දිලා සම්මා සම්බුද්දත්වයට පත්වලා අවසානයේ තමගේ ජීවිතේ නිමාවටපත් කරන සූදානම් අවස්ථාව සතර බොහෝ කාලයක් ආපු මහා වෙහෙසකින් මහා බරකින් නිදහස් වෙන්න දැන් මේ සූදානම් අවස්ථාවේදී උන්වහන්සේ ආශංසකරයක් හරිනකොට මේ මහා පොළොව කම්පා වුණා කියලා සඳහන් වෙනවා. ආනන්ද හඳුලහනා ස්වාමීනි මේ මහා පොළොව වෙනද වගේ නෙමෙයි මහා සාර කම්පනයක් ඇති වුණා. මොකද මේකට හේතුව කියලා බුදුහාමර සඳහන් කරන ආනන්ද මිරෝකේ මහා පොළොව කම්පා වෙන අවස්ථා 8ක් තියෙනවා. මහා පෘථිවිය කම්පා වෙන අවස්ථා 8ක් තියෙනවා. එකක් තමයි මේ පෘථිවිය තියෙන්නේ ජලය වතුර ආධාර කොටගෙන. ජලය තියෙන්නේ වාතය ආධාර කොටගෙන. යම් කිසි අවස්ථාවක වාතය කැළඹෙනවා නම් එතකොට ජලය කැළඹෙනවා. ජලය කැළඹෙන කොට පෘථිවිය කැළඹෙනවා කියලා. ඒක මේ පෘථිවිය කැළඹෙන එක්තරා අවස්ථාවක්. භූමිය සම්පූර්ණයම කැළඹෙන අවස්ථාවක්. සාමාන්‍ය මේ ප්‍රදේශයකට අනුව අක්ෂිදුවන දැන් ඒත්‍රික් එකක් කියන එක නෙවෙයි මේ. මහා පොළොවම කැළඹෙන අවස්ථාවක්. එතකොට එක අවස්ථාවක් තමයි මේ වාතය සැලවීමෙන් ජලය සැලවීමෙන් සිදුවන භූමි කම්පාව. ඊළඟට කියනවා සමහර ඍද්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා, සමහර දෙවිවරු ඉන්නවා, ඒ අයගේ යම් යම් හැකියා තියෙනවා මේ ග්‍රහලෝකවල තියෙන සම්මිතිය වෙනස් කළා. සම්මිතිය වෙනස් කිරීමේ මේක කම්පාවටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක දෙවෙනි අවස්ථාව. ඒ වගේමයි මේ මහා පෘථිවිය කම්පාවටපත් වෙනවා බෝසත්වරයේ අවසානාත්ම භාවයේදී මව කුසක පිළිසිඳ ගන්න අවස්ථාව. සාමාන්‍ය මිනිස්සේ මව කුසක පිළිසිඳ ගන්නේ අසීයෙන් සිහියක් නැතුව, දන්නේ නැතුව තමයි ඉපදෙන කර්මාරූප ඇදිලා ගිහිල්ලා. නමුත් බෝසත්වරයෙක් කියලා කියන්නේ ඊටාම සතිමත්ව, ඊටාම සිහියෙන් තමයි මව කුසට ඇතුල් වෙනවා කියන හැඟීමෙන් අවබෝධයෙන් සිහියෙන් තමයි පිළිසිඳ ගන්නේ. අන්නේ පිළිසිඳ ගන්න අවස්ථාව, ඒ පිළිසිඳ ගන්න අවස්ථාවේදී මේ මහා පෘථිවිය කම්පා වෙනවා. ඒකත් අවස්ථාවක්. ඒ වගේම මේ පිළිසිඳ ගත බෝසත්යන් වහන්සේ මව කුසෙන් නික්මෙන්නේ ඊටාම සිහියෙන්. හොඳට දන්නවා මව කුසෙන් බිහි වෙන අවස්ථාව. අන්නේ අවස්ථාවේදීත් මේ මහා පෘථිවිය කම්පාවටපත් වෙනවා. ඒ වගේම උන්වහන්සේ යන්සි අවස්ථාවක බොමැඩදී සම්මා සම්බුද්දත්වයටපත් වෙනවනම් ඒ බුද්ධත්වයටපත් වෙන අවස්ථාවේදීත් මේ මහා පෘථිවිය කම්පාවටපත් වෙනවා. ඒ වගේම සඳහන් කරනවා ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දත්වයටපත් වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත දර්ශනය මේ දහම ලෝකයට පළවෙනි වතාවට ප්‍රකාශ කරන අවස්ථාවේදී ඒ අවස්ථාවේ මේ මහා පෘථිවිය කම්පාවටපත් වෙනවා. ඒ වගේමයි ඒ බුදුරජාණන් වහන්සේ මිනිස්යෙකු වශයෙන් ජීවත් වෙන පුරාම පරිමාස ජීවත් වෙලා පිරිනම් පෑම සඳහා තුන් මාසයක කලින් ආයතන කරේ අත්හරිනවා. අන්න ඒ අවස්ථාවේදී මේ මහා පෘථිවිය කම්පාවට පත් වෙනවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ අනුපතිචේත නිර්වාණ ධාතුවෙන් පිරුණ පානව නම් සම්පූර්ණ සතර ගමන අවසන් කළා. උන්වහන්සේ සතරේ සංගාණ මේ අවස්ථාවේදී මහා පෘථිවිය කම්පාවට පත් වෙනවා කියලා සඳහන් කළා. පින්තර මේ අවස්ථාවට භූමිය කම්පාවට පත් වෙන අවස්ථාවට ගැන පරිණාම සූත්‍රයේ මේ විදිහට සඳහන් වෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ තේරුම් ගත්තා මේකට හේතුව මොකක්ද කියලා. එතකොට තමයි ආනන්ද හාමුදුරුවන්ට මතක් වුණේ අර කලින් බුදුහාමුදුරුවෝ සඳහන් කරපු කාරණය, සතර ඍද්ධිපාද වඩපු වෙනකොට කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියන කාරණය. එතන කල්පයක් කියලා කියන්නේ අපි මේ කියන බුද්ධාන්තර කල්පයක් නෙවෙයි. අර අවුරුදු ලක්ෂ ගානක මිලියන ගානක කල්පේ නෙවෙයි මේ කියන්නේ. මෙතන කල්පය කියලා කියන්නේ ඒ ඒ කාලවල මානවයන් ජීවත් වෙන පුළුවන් උතරේ මානසික දින කාලය. අන්න ඒ දැන් බුදුහමෙන් කියන්නේ අවුරුදු 100ක කාලය. සමහර එක 100ක් කියලා කියන නමුත් 100 තමයි නිශ්චිත කාලයකට සලකන්නේ. ඒ 100ක් ජීවත් වෙන පුළුවන් කාලය පුළුවන් කියන එක අනදාමරට සඳහන් කළා. නමුත් අනදාමරට දැන් තමයි මතක් වුනේ. මතක් කළේ බුදුහමර සඳහන් කළා. බුදුහාමරණේ ලෝකයන්ගේ අනුකම්පාවෙන් කල්පයන් ජීවත් වෙනවා කියලා. බොහෝ දේ මිනිසුන්ට යහපත සඳහා බුදුහාමරණේ ආයස් කල්පයන් ජීවත් වෙන්න කියලා ආරාධනා කළා. තුන්වෙනි වතාව දක්වාම ආරාධනා කරන්න ගියා. යාලියනිත් ආරාධනා කළා. බුදුහාමර සඳහන් කරන ආනන්ද ඔබ දන්නවා මගේ ආකල්පය මොකද්ද කියලා. ඔබ මම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. ඒක තුන්වෙනි වතාව දක්වා දැන් ඔබ සීමා ඉක්මවල කියලා දෙන්නේ. ඔහම සුදුසු නෑ මම ඉල්ලීම් කරන්න කියලා සඳහන් කළා. එනිසා ආනන්ද හාමුදුරුවෝ ඉතාම බලවත් ඒ සංගයට පත් වුණා. පත් වුණා විතරක් නෙවෙයි ආනන්ද හාමුදුරුවන්ට මේ අඩුව නිසා, මේ බුදුහාමුදුරන්ට නිශ්චිත අවස්ථාවේදී ආරාධනාව නොකරපු නිසා පස්සේ කාලේ ආනන්ද හාමුදුරුවන්ට ලොකු දෝෂාරෝපණයක් වුණා. උන්වහන්සේකට මුණ දුන්නා පළවෙනි ධර්ම සංගණන වෙලාවේ. හොඳයි පින්තුනි. ආනන්ද හාමුදුරුවන්ට ඒ ළමයේ මාය ආවිසරණය ඉන්න සඳහා ඒක ප්‍රකට නෑ කියලා කියනවා නේද? බුදුරජාණන් වහන්සේ තුමිනි වල දක්වාන කීපු එක කල්පයක් වකල්ප නේද? ඒක වැඩි ජීවත් වෙන පුරුවන් කියලා සතර යුධි මාඩ වඩපු කෙනෙකුට මොනවද සතර යුධි මාඩ කියලා කියන්නේ? අපි කියනවා සත්‍ය ස්පෝධිපාරසික ධර්ම කියලා. හරි. ධර්මෙ පිටුවේ නැහැ කියන්නේ. සතර සතිපට්ඨානය, සතර විපාදේ, ඒ වගේම සතර සම්මාදාන වේදිය, ඉන්ද්‍රිය ධර්ම පහ, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබෝධයන්ද, ආරස්තින මාර්ගය කියලා. බුදුහාමුදුරුවෝ විවිධ අවස්ථාවලදී ධර්ම මාර්ගය වඩන්න ඕන කාරණා හැටියට මේ කරුණ දේශනා කරලා තියෙනවා. මේ කියලා අපි හිතන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ ගොනු කරන්න පුළුවන්. ඒ වගේම මේ කියලා අපි නැවත සති ප්‍රඥා කියන දෙක තුන අතරගත කරන්න පුළුවන්. ඒ වගේම මේ ඔක්කොම අන්තිමට ගත්තොත් ප්‍රඥා කියන එකම චෛතසිකය තුළ ගොනු කරන්න පුළුවන් මේ 38ම. විවිධ පරයය වලින් විවිධ අවස්ථාවල පුද්ගලයන්ගේ වේමග්ගතාව අනුව බුදුහාමුදුරුවෝ පොර අවුරුදු 45ක් තිස්සේ මේ කරණා විවිධ ක්‍රමවලට ලෝකෙට දේශනා කරා. ඒ දේශනා වල සියලුම කරණා නැවත උන්වහන්සේ සිහිපත් කර දුන්නා මේ ආසන අවස්ථාවේදී. ඒ නිසා පිටුනේ කරණා පිටුතුන් පිටින්ට ආපේවා. සතර සතිපට්ඨානය කියන්නේ කාය වස්තනා, වේදන වස්තනා, චිත්ත වස්තනා, ධම්ම වස්තනා. මේක තමයි බුදුහාම දේශනා කළේ ඒකානෝ වික්‍රේ සක්කාන විසුද්ධියං සෝපරිදවන සමතික්‍රමාය දුකලෝණ කනගත්තංගමය ඥාය කලිගමය නිබන් සච්චිරය ආදි වශයෙන් සත්‍යයේ දුකින නිවෙන්නට විමුක්ති ලබන්නට ඥාන උපදවා ගන්නට එකම මාර්ග විදියට දේශනා කරේ සතර සතිපට්ඨානය. පින්තුනි මේකම තමයි අලුත්ම පරේසන වර්ධනම මනෝවෛද්‍යවරු ඒ වගේම මනෝවෛද්‍ය උපදේශකවරු අලුත්ම ලෝකීය මානසික පීඩා දුරු කිරීම සඳහා සඳහන් කරන්නේ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න කියලා. පින්තුනේ බුදුදහමේ සතිමත් බව ප්‍රඥාව දෙක මේකට කැටි කරලා ඒ දෙකම ලෝකෙට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ සතර සතිපට්ඨානය කියන්නේ නිතර සිහියෙන් තමන්ගේ සිත ගැන, තමන්ගේ කය ගැන, වේදනා ගැන, සිතුවිලි ගැන, නිතර ආදානෙක අසුර ස්වභාවය. මේක දීර්ණ පින්නතුනි හිතට කෙලෙස් එන ගතිය අඩු වෙනවා. බාහිරමත යෙවෙන ගතිය එන මාඩු වෙනවා. හිතේ සතුට ප්‍රසන්නි වැඩි වෙනවා. ඒ වගේම සතර සම්‍යක් ප්‍රඥාන වීර්යය, ඒ කියන්නේ නෝකම් අයපදේ ඔබ දිනට උපාසනේ වැඩි දියුණු කරන්න තියෙන උත්සාහය හතර ආකාරයට බෙදෙනවා. ඒ වගේම සතර ඉතිපාද ඡන්ද චිත්ත විරේ විමර්ථා කියන මේ හතර ඒවා කුසල පැතර දිනු කරන ආකාරය. ඊළඟට පංචේන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒකම බලධර්ම හැටියට නැවත තවදුරටත් වැඩෙනවා. ඒ කාරණා පහම ඊළඟ සත්පොඥාංග සති ධම්ම විරිය විරිය කීටි සති සමාධි ප්‍රඥා කියලා ඊළඟ ආරක්ෂණ මාර්ගය ඔබට හුඟක් පුරුදු තේමාව. ඉතින් මේ සියලුම කරුණු බුදුහාමුදුරෝ ඒක රාශිකර නැවත සඳහන් කරනවා. නැවත සඳහන් කළා වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. පොදි වේ වික්ෂුන් වහන්සේලා කළ මේ අවස්ථාවේ පිළිතුනේ බුදුහාමුදුරෝ විරුද්ධ ප්‍රශ්නයක් අහනවා. ධර්ම ගැන විනය ගැන කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා. උන්වහන්සේ සඳහන් කරන මට වෙහෙසක් නැහැ. ඔබ වුණ ප්‍රශ්නයක් මෙහෙම අහන්න කියලා. වික්ෂුන් වහන්සේලා නිහඬව හිටියා. නිහඬව හිටියත් බුදුහාමුදුරු වෙන ඔබට කණේ කෙනෙම මගේ ප්‍රශ්නයක් අහන්න බැරි නම් ළඟ ඉන්න කෙනෙකුට හරි කියන ඒ ළඟ ඉන්න කෙනෙක්ගේ මාර්ගයෙන් හරි අහන්න මේ ප්‍රශ්නේ අහන්නෙම කෙනෙක් නැහැ කියලා. පින්නදින සාස්ත්‍රෝණේ ප්‍රශ්නේ තමන්ට තමගේ ශ්‍රාවකයට දක්වන්න පුළුවන් ඉගෙන මනුකම්පාව දක්වන අවස්ථාවක් මේක. උන්වහන්සේට වෙහෙස කර බවක් උන්වහන්සේ සැලකුවේ නැහැ. ශාරීරික වශයෙන් මේ අවස්ථාවේ බුදුහාඳුරෝ මේ වන විට පින්නතුනේ බොහොම දුර්වල වෙන අවස්ථාවක්. එහෙම වුණත් උන්වහන්සේ තමගේ යුතුකම වගකීම නැහැරියේ නැහැ. වික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්නන්ට අවස්ථාව ලබාගෙන නම් වික්ෂුන් වහන්සේලා ප්‍රශ්න වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී අවසාන වික්ෂු හැටියට ධම්මාරාම පිළිවිසුව ශාසනයට ඇතුළත් වුණා කියලා සඳහන් වෙනවා. ඒකත් වෙන ගමන්ම බුදුහාඳුර මේ අවස්ථාවේදී තමගේ ජීවිත සංස්කාරය අත්හැරෙන අවස්ථාව අවසාන අවවාදයේ ලෝකයට බුදුහාඳුර ඉදිරිපත් කළා. මේක අතිශය වැදගත්. ඛණ්ඩ දාන වික්ෂුවේ ආමන්ත්‍රණයෝ වයි ධම්මා සංඛාරා අපමාදේ සම්පාදේත කියලා තව නොබෝ කරකින් සමස්වාසු වේලාවකින් ඒ කියන්නේ බුදුරජාණන්ගේ ප්‍රඥාව සිදු නැහැ කියලා තොමස්ට පස්සේ තමයි බුදුන් පිළිම පෑවේ. නමුත් පිළිතුර මේ මූලික අවස්ථාවේ මේ දේශනාව කළා. මෙතන ඉඳලා ඇත්තට මෙතෙන් පස්සේ තව තොමස්ට කරන විදිහ තමයි සූත්‍රය දැක්වෙන්නේ. මේ අපමාදයෙන් සම්පාදේත කියන වාක්‍යෙ පිළිතුර මෙටි පිට මේ සූත්‍රය තුළ සඳහන් වෙනවා. ඒ සඳහන්යි අස්සක්ත මෙතන. එහෙම ගිහිල්ලා බුදුමානර නැවත සීල සමාධි ප්‍රඥා මෙමුති කියන කාරණා ගැන සඳහන් කළා. මෙහෙම සඳහන් කරලා ඊළඟට අවසන් අවස්ථාවේදී බුදුහාමුදුරු සතර මහා ප්‍රදේශ දේශනා දේශනා කළා. සතර මහා ප්‍රදේශ කියලා කියන්නේ යම් කිසි දේශනාවක් කෙනකින් අහනකොට ඒ කියන්නේ විශ්වසනීයත්වය ඇති කරගන්න ඕනේ කොහොමද කියන කාරණා ඇතුළත් වෙන දේශනාවක්. එක විටම යමක් අහනකොට පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක ධම්ම විනය තුල ගලපලා බලන්න. කොච්චර විශ්වසනීයත්වය කෙනෙක් දේශනා කළා ඒක එක විට පිළිගන්න එපා, ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධම්ම විනය තුල ගලපලා බලන්න කියලා සඳහන් කළා. මෙහෙමනම් කරුණ ඉදිරිපත් කළා. අවසානයේ පිටුනේ වැඩගත් සිද්ධියක් සිදුනා. තුන්න සම්මාන පුත්‍රයාගේ දානේ බුදුහාමර අවසන් මතවට වැළඳුවා. වන්දනා ඒ දානේ මහත්සේ දේශනා කළ එක සුවිශේෂී ආකාරයක් වර්තමානයේ පිළියරන් තියෙනවා. පරේක්ෂණානුකූලව ඔපකල තියෙනවා. ඒක ඉතාම දුර්ලභ අතු වර්ගයකින් හදන ආහාරයක් කියලා බොහෝ දෙනෙකුට සැක තිබුණා. ඒක මාංශ ආහාරයක් කියලා බොහෝ දෙනෙක් හිතන් හිටියේ ඒක ඌරන්ගේ මස් වලින් හදන ආහාරයක් කියලා. නමුත් ඒක දැන් වර්තමාන හොඳටම ප්‍රකට වෙලා තියෙනවා. ඒක ඉතාම දුර්ලභ අතු වර්ගයකින් හදන ආහාරයක් කියලා. විතරක් මේක ඉතාම වටිනා ආහාරයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට ගන්න පුළුවන් විදිහේ ආහාරයක් නෙමෙයි, අධික මිල දෙන ආහාරයක්. ඒ නිසා තමයි මේ තුන කර්මාර්ථෝත්‍රයා බුදුහාඳුරු වෙන්නේ මේ අවසාන ආහාරය විදිහට මේක සූදානම් කළේ. ඊළඟට බුදුහාමුදුරු දැනගත්ත මේක පූජා කරනකොට මේ ආහාරයේ මොහොන්සේගේ මෙතෙක් කලක් පැවතිච්ච උදරාබාධය තවදුරටත් වැඩි වෙන බව දැනගෙන උන්වහන්සේ වැළඳුවා. හැබැයි උන්වහන්සේ සඳහන් කළා මේ ආහාරය වෙන කාටවත් බෙදන්න එපා, ඉතුරු ආහාර ටික වෙන කෙනෙකුට වරදන්න බැරි විදිහට අයින් කරන්න කියලා. මේ ආහාරයෙන් සමග බුදුහාමුදුරන්ගේ උදර ආබාධයේ උත්සන්න වුණා. උන්වහන්සේ අවසානයේ ඉතාම සිහියෙන් ධ්‍යානවත් සමයදලා ක්‍රමානුකූල මහත්තේ අනුපතිත නිවර්තා පිටිරණ තේවා මේකට විතරයි යම්සේ කාලයක් වැය වුණා ධ්‍යානවත් සමයදලා ක්‍රමානුකූල මේ ගත වෙන කාලය තාම අතිමත් අවස්ථාවක් මේ අවස්ථාවේදී මේ විශ්වයේ හිටපු සම්බන්දස්තික සත්‍යම රාශියක් වෙලා මේ අතිමත් අවස්ථාව දැක ගන්නට ඒක රාශියුන් බව සඳහන් වෙනවා ඒත් එක්කම උන්වහන්සේ ශනිගතුරන් පැවෙන්නේ ඒක නියම කාලයක් ගත වුණා. නමුත් මේ අවස්ථාවේ සමහර මේක දැන්නේ නැති සමහර ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ නිහඬව ඉන්න බව දැකලා උන්වහන්සේ පිරන් පැවගල හේතල බොහොම සංවේදපත් වුණා. මේ අවස්ථාවේ ඉදිරිපත් වුණා අනුබුදහාමුදුරුවෝ සම්බුදහාමුදුරුවෝ කලබල වෙන්න එපා. තාම උන්වහන්සේ පිරන් පැවෙන්නේ නැහැ. තාම උන්වහන්සේ ඥාන වලට සමාධි නාස්තා කියලා ඒ වෙන සිදුවීම් සියල්ලක්ම අනුබුදහාමුදුරුවෝ කියන රහතන් වහන්සේ කෙනෙක් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අභිඥාලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක් මොනවහන්සේ නිවස්ථායේ හිටිය ස්වාමීන් වහන්සේලාගේ තාම පැහැදිලිව විස්තර කළ දුන්නා. ඉතින් පිටුතුණී බුදුහාමුදුරුවෝ එදා දීපංගර පාදමුලේදී මොනවහන්සේ සම්මා සම්බුද්දට පත් වෙන තිබුණා. මොනවහන්සේ අතනකත් නිවාස විහාර කරලා අප වෙනුවෙන් නැවත සතරට ඇවිල්ලා පුරාසාර සංඝකල්පරක්ෂය අසංඝ කල්පරක්ෂ හතරවොත් ලක්ෂ්‍ය පමණ කාලයක් දාන කිනාදී දස පාරමිතා උප පාරමිතාදී වශයෙන් පුරලා උන්වහන්සේ ඇස්සිස් මාසලේ දන් දීලා අනාගතයේ මෙලොව ඉපදෙන අප වෙනුවෙන් සුවිසාල කැපවීමක් කරලා උන්වහන්සේ ඥානයෙන් සම්මා සම්බුද්දට පත් වෙලා මේ ලෝකයේ බුදුරෙක් වශයෙන් ආරෝහ 45 අත්‍යදාන සේවයක් සිදු කරලා උන්වහන්සේ මේ සතර ගමන නිමාවට කරපු අවස්ථාව රහතන් වහන්සේගේ ධර්ම සංගය ඇති කරගත්තා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ ලැබු මාර්ගඵල මට්ටමද උන්වහන්සේ යම් මට්ටමින් සාමීකටපත් වුණා. සාමාන්‍ය පුතග්ජනයි සාම සාමීකටපත් වුණා. අධිසත්‍යයතුමා වෙනි ගිහි අය බලවත්සේ සාමීකටපත් වුණා. තම පිරිනිවන් බුදුහාමුදුරගෙන් ඇත්තේ මේක මංගල කර්ණයක්. උන්වහන්සේගේ සතර සම්පූර්ණ ජීවිත මාසණේ අවස්ථාව උන්වහන්සේ පිරිනිවන් කියන මොහොතේ තන පුණ්‍යන්ත අවුරුදු 20ක් හිටියනං උන්වහන්සේගේ ආරෝග්‍ය ජනමයක් වෙනවා කියලා මේක සාමාන්‍ය අපිට හිතන අදහසක් අවුත්‍යනතුනේ කිසියම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයකදී නිවන් දැකීම අපේක්ෂාවෙන් සතර පාරමිතා පුරමිනේ නැය අනිවාර්යයෙන් මේ ශාසනය තුළ නිවන් දකිනවා. බුදුහාමුදුරුවෝ පිරන් පෑවත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බණහලා දැන් මේ පිරිතුන් දන්නවා බුදුහාමුදුරුවෝ පිරන් පාලා අවුරුදු 236කට පස්සේ අශෝක රජතුමාගේ කාලේ රජා මාත්‍රි හිටියා. නිග්‍රොඩ වැනි හාමුදුරුවෝ අවුරුදු 7 ගණන් තුනක් ලංකාවේ රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ සිටි කාලයක් ඒ බුද පරිණාමයෙන් අවුරුදු 236කට පස්සේ. ඒ නිසා සඳහන් වෙනවා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක සූවිසි අසංකේයයක් සත්‍යයන් නිවන් දකින්නවා කියලා. අසංකේය කියන්නේ 1.140 සංඛ්‍යාව. දැන් මිලියනේ ගත්තොත් 1.6නේ. එතකොට ට්‍රිලියනේ කිව්වොත් 1.9ක සංඛ්‍යාව. පින්තුනේක මිලියන බිලියනේ කිව්වොත් 1.9ක සංඛ්‍යාව. කොහොම වැඩි වෙලා කියලා පින්තුනේ 1.140ක සංඛ්‍යාවට තමයි අසංකේයයක් කියලා කියන්නේ. අන්නේ 1.140 සංඛ්‍යාව නැවත 24ෙන් වැඩි වුණාම තමයි කියන්නේ සූවිස සංඛ්‍යාවක් කියලා. අන්න ඒ වෙලෙ සත්‍ය ප්‍රමාණය එක බුදුහාමුදුරු කෙනෙක්ගේ ශාසනය තුළ නිවන් දැකනවා කියලා සඳහන් කරනවා. ඒ මිනිස්යන්ගේ ඊටාම සත්‍යයයි දෙවියන් රක්මයන් අසංකේය ගණන් සත්‍යයන් මේ ශාසනය තුළ නිවන් දකිනවා. බුදුහාමුදුරුවෝ කලින් පිරන් පැවැය කියලා ඒ ඇයට මේක කිසිසේත්ම බාධාවක් වෙන්නේ නැහැ. ඒ සත්‍යයන් අනිවාර්යයෙන් මේ ශාසනය ප්‍රයෝජන ගන්නවා. අදටත් දැනටත් ලෝකයේ විශ්වයේ මගම ලැබුතුමන් ඉන්නවා. දිවි ලෝක වල බ්‍රහ්ම ලෝක වල අපමණ ධර්ම සාකච්ඡා කරත් වෙනවා. සාධන් වාසින මගකල් ලැබුතුමන්. එනිසා අපිත් වෙනතුනේ අප්‍රමාදීව මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. බුදුහාමුදුරුවෝ අපෙන් අපේක්ෂා කළේ උන්වහන්සේ නිතරම දේශනා කළේ ධම්ම දායාදා භික්ඛවේ මා ආමිස දායාදා මහණෙනි ධර්මයට දායාද වන්න ආමිසයට දායාද වෙන්න එපා. ලාභ ප්‍රයෝජන වලට භෞතික දේවල්ට නෙවෙයි දායාද වෙන්න ඕන ධර්මයට දායාද වෙන්න. ධර්මයට දායාද වෙනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීම. පින්නතුනේ බුදුහාමුදුරුවෝ මේ විදියට පිරන් පෑවා. මේ අවස්ථාවේදී පින්නතුනේ සුවිශේෂී ශ්‍රාවකෙක් මේ අවස්ථාවේදී හැඟවී සිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් නැවත ඉස්මතු වෙන අවස්ථාවක්. ඒ කවුද? ඒ තමයි මහකාශ්‍යප මහ රහතන් වහන්සේ. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ එක්ක කාලයක් ඉඳන් සමීපව වාසය කළා. දෙන්නා රූපෙන් වඳුරට සමානයි කියලා කියනවා. මෙහෙම ඉන අවස්ථාවේදී දැනක් එක්තරා ගැටලුවක් ඇති වුණා. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ පින්නපාතේ වඩින මාර්ගයේක දිනක් ඊට කලින් බුදුහාමුදුරුවෝ පින්නපාතේ වැඩියා. මහකාශ්‍යප මහඳුරට හිතවත් දායකයෝ මුලින් මහකාශ්‍යප මහඳුර කියලා නැවතිලා බුදුහාමුදුරට පින්නපාතේ පූජා කළා. ඊට පස්සේ පින්නතුනේ නැවත මහකාශ්‍යප මහඳුර පින්නපාතේ නකොට ඒ වට වැරදුනා කියලා බුදුහාමුදුරට බෙදු පාත්‍රයෙන් පින්නපාත ටිකා යනගෙන බුදුහාමුදුරට පූජා කරන්න උත්සාහ කළා. මේ අවස්ථාවේදී මහකාශ්‍යප මහඳුරට ටිකක් සංවේගයක් ඇති වුණා. මහකාශ්‍යප මහඳුර තීරණය කරා නැවත බුදුහාමුදුර වැඩ ඉන්නකම් උන්වහන්සේ සමීප වැඩ වාසය කරන්න නැහැ කියලා උන්වහන්සේ ඉන්නේ 250ක ශ්‍රාවක පිටසක් සමග ඈත මනරක ප්‍රදේශයක පිප්පලි ගුහාවන්සිත ප්‍රදේශයක වැඩම කළා. පින්තුනේ එහිදී උන්වහන්සේ අදිස්ථානයක් කළා යම් කිසි දවසක බුදුහාමුදුරුවෝ වෙනත් ඇවනම් එදාට මේ කැලේ සියලුම ගස්වල පොළ මල් ඔක්කොම හැරෙන්න ඕන කියලා අදිස්ථානයක් කළා. ඒ විදිහට පින්තුනේ බුදුහාමුදුරුවෝ වෙනත් කාලාරයේ දැන් අවසන් කටයුතු සිදු කරන ඔක්කොම සූදානම් වෙලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ පිරණ පානකලෙන් ආනන්ද හැඳුළු වහනවා බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරනේ කොහොමද ඔබ වහන්සේට අවසන් ගෞරවය දක්වන්නේ කියලා. ඔබ වහන්සේගේ ආනන්ද කටයුතු කොහොමද කරන්නේ කියලා කිව්වා. බුදුහාමුදුරු සඳහන් කරන ආනන්දේ ඔබට එන්නේ නැහැ. ඒක දීලා ඉන්න එක එයා බලාගන්නේ කියලා. නමුත් ආනන්ද හැඳුළු නැවත නැවත කියනවා තුමින තවදක් කියනවා ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ වහන්සේ කියන්න අපට. ඔබ වහන්සේ අපට කියන්න ඔබ වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දක්වන්නේ කොහොමද කියලා. යාස්කයිදී බුදුහාමුදුරුවෝ කිව්වා ආනන්ද සප්පිත රජගෙනුට දක්වන ගෞරවය දක්වන්න කියලා. සප්පිත රජගෙනුට දක්වන ගෞරවය කියලා. මොනවාන්සේ නිහතමානීකම් කියලා අනේ ආනන්ද ඉතින් විනා කරන්න එපා. ඔය ටිකකින් කරන්නේ කියලා හැම කිව්වේ නෑ. පින්නතේ ලෝකේ ගෞරවකලිය තු ඇත්තන්ට. ගෞරවකලිය තු උපරිම ගෞරවය දක්වන්නට ඕන. ඒක ඒ පුද්ගලයාට කරන ගෞරවයක් නෙවෙයි. ඒ ධර්මයට කරන ගෞරවයක්. ඒ ධර්ම රකින අනිත් අයට දහම රකින්න උනන්දුවක් ඇති වෙන්න ධෛර්යයක් ඇති වෙන කරන ගෞරවයක් තමයි කරන ගෞරවය. ඉතින් පින්නතුනේ බුදුහාම සඳහන් කළා ඒ වගේ ගෞරව දක්වන පුද්ගලයෙක් ඉන්නවා. සක්විති රජ කෙනා එහෙම කෙනෙක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේම කෙනෙක්. රහතන් වහන්සේම කෙනෙක්. කොහොම ඒ අයට ස්තූප කළා පුදන්න පුළුවන් පුද්ගලයෙක් කියලා සඳහන් කළා. ඉතින් ඒ අනුව පින්නතුනේ අජාත කටි මා ප්‍රධාන පිරිස එකතු වෙලා බුදුහාමගේ ශරීරය පුළුම් වලින් කොටලා සුවඳ ගල්වල සඳුන් දරවලින් කරපු සෑයක උන්වහන්සේගේ ආධාරයෙන් සියල්ලක්ම කරන්න සෝදාන් වෙලා දේහයට ගිනි දල්වන අවස්ථාවේදී පිනතුනේ ගිනි දල්වන හදනවා ගිනි දල්වන්න බෑ. මේ අවස්ථාවේදී මේ ආධාන කමිටුවේ ප්‍රධාන චරිතයක් කරපාපු කෙනෙක් තමයි අනුරුද්ධ හාමුදුරුවෝ කියලා බලන්නේ. මම කාටවත් ගිනි දල්වන්න බෑ උත්සාහ කරාට එක්කෙනෙක් එනවා මගේ ආයෙනකන් ඉන්න ඕන කියලා. ඒ කවුද? ඒ මහාකාශ මහඳුරෝ පිට සමග වැඩම කරපු අවස්ථාව. උන්වහන්සේ තමයි පින්තුනේ බුදුහාමුදුරන් පස්සේ මේ ශාසනය බර සම්පූර්ණයෙන් උසුලන්නේ කියලා බවට පත් වුනේ. එනිසා තමයි මහාකාශ මහරහතන් වහන්සේ පරම ධර්ම සංගානාවේ ප්‍රධාන අනුශාසක බවට පත් වුනේ. පන්සිය රහතන් වහන්සේලගේ ප්‍රමුඛත්වය අරගෙන මහාකාශ ස්වාමීන් වහන්සේ මුණ ගැත්තේ තමයි මේ ධර්මයේ සංගායනා කරලා මේ ශාසනය අවුරුදු 5000ක් ගෙනින්න පුළුවන් විදියට ඉතාම විධිමත් විදියට ත්‍රිපිටකය අනුපිළිවෙලට සකස් කරලා බාහක ක්‍රමයකට කටපාඩමින් ගෙන යන රහතන් වහන්සේට සහ උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ට මේක පවරලා ඉතාම විධිමත් විදියට සකස් කළේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් මූලිකත්වයෙන් රැස්වෙච්ච ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මඟ පෙන්නපු උන්වහන්සේට නායකත්වය දීපු මේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේ මුළු ජීවිත කාලයම පිනතුනේ උන්වහන්සේ වාසය කළේ දුතමදාරීව. උන්වහන්සේ දෙවිහිම පින්නපාතේ යපුණා. දෙවිහිමේ රුක්මුලල වාසය කළා. උන්වහන්සේ පින්නපාතෙන් යපුණා. උන්වහන්සේ තව ඒ වගේ ඉතාම දුෂ්කර වෘත රාශියක් එක තමයි ඉදී බුදුහාමර පිරණමාන කාලේ මාරණ්ඩනා මහකාශ්‍යප මහරහතන් වහන්සේ සමයන් කළා. මහකාශ්‍යප බොහෝ කාලෙ බොහොම දුෂ්කර ප්‍රතිපත්ති වලින් දැන් ඇකේ දැන් ඔබ නගරයට එන්න මිනිස්සු පූජා කරන සිවුරු බාර ගන්න පාසල් සිවුරු විතරක් නෙවෙයි රාජරාජ මහාමාත්‍ය අධින් පිළිගන්න සිවුරු පිළිගන්න දානය පිළිගන්න කියලා ආරාධනා කළා. නමුත් මහකස්සමන්ත සඳහන් කළා ස්වාමීනි මම එහෙම කරන්නේ නැහැ. මම තවදුරට මේ විදිහට මේ ප්‍රතිපත්ති වලම මම ඉන්නවා. ඒක මම කරන්නේ මං වෙනුවෙන් නෙවෙයි. අනාගතයේ පහළ වෙන ශ්‍රාවකයන් වෙනුවෙන්. ඒ ශ්‍රාවකයන්ට ආදර්ශයක් වෙන්නයි මම මේක කරන්නේ කියලා මහකස්සමන්ත සඳහන් කළා. එහෙම ඉතාම ශාසනෙ වෙනුවෙන් ඉතාම දුරදිග බලන කටයුතු කරපෝ මේ මහකස්සම ස්වාමීන් වහන්සේ එදා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ වර්තන කියන සාලවන ධානයෙහි අර්ථාලකස් දෙකක් අතර සැටිවෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසාන ගෞරවය දක්වවා මේ අවස්ථාවේදී පින්තුනි චිතකය මත තැන්පත් කළ තිබෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඉබේම ගිනි දැල්වුන අතර සඳහන් වෙනවා. පින්තුනි අතිශය දීර්ඝ කාලයක් අතිශය දුෂ්කරතා මැදේ මුළු ලෝකයක් වෙනුවෙන් අපරිමිත පරිත්‍යාගයක් කරපු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය නිමාවට වෙච්ච අපට සංවිධායක අවස්ථාවක් වුණත් උන්වහන්සේගේ ජීවිතයට උතුම් මංගල කාරණයක් ඇත්ත මහා කරුණාන සූත්‍රයයි මේ අපි නිමාවට කළේ ආනාහණයන් අනුතුරුව එකතු වෙච්ච රජවරු බමුණන් ආදී අය එකතු වෙලා උන්වහන්සේගේ ධාතු ආදී බෙදලා තවදුරටත් මේ ශාසනය යනවත් එක්ක මිනිසුන්ට කුසල් සිදු කිරීම සඳහා සිදු කෙරෙන පුණ්‍ය නිධානයක් ඇටේ ඒවලෝකයේ විතුරුණා. ඒ ප්‍රඥා බුදුහම සඳහන් කළා ශ්‍රද්ධාවන්ත කෙනෙක් විසින් දැකලා පහන් සංගේ රූප දාගත් උත් ස්ථාන කීපයක් ගැන සඳහන් කළා. ඒ තමයි ඒ ස්ථාන හතරක් තියෙනවා. එකක් තමයි ලුම්බිනිය. බුදුහාමුදුරේ ඉපදිච්ච ලුම්බිනිය දැන් අද නේපාලයට ඇවිත් ඒ ලුම්බිනිය යම් කෙනෙක් දැකලා පහන් සංගේ රූප දාගත් උත් ස්ථානය බුදුහාමුදුර සම්මා සම්බුද්ද සත්‍යජ බුද්ධ ගයාව ශ්‍රද්ධාවන්ත විසින් දැකලා පහන් සංගේ රූප දාගත් උත් ස්ථානය උන්වහන්සේ පාලනය දරන සංගණන කරපෝ කුසිනාරාව කියන ස්ථානයේ බාරණැස කිසිපතනාරාමය දැකලා පහසන්ගේ බෝධාගත ස්ථානයක් ඒ වගේම මහසිතිරන් පාපු කුසිනාරාව දැකලා පහසන්ගේ බෝධාගත ස්ථානයක් කියලා මේ ස්ථාන හතරක් දේශනා කළා ලෝක සත්‍යයන්ට. නිවන් දකින්න බැරි යන්නට අඩුවයි සුභතිය මේ ස්ථාන දැකලා සුභතිගාමී වීමට හරි මාර්ගය උන්වහන්සේ අවසාන වචනේ දක්වාම දේශනා කළා. මෙහෙම දේශනා කර බුදුහාමර සනාත් කරනවා. ඉමේ සුභන්ද බික්කෝ සමා විහෙරේයොම් නසොඤ්ඤෝ ලෝකේ අරහන්තේ අස්ස කියලා. සුභන්ද බික්කෝ සනාත් කරනවා සුභන්ද යම්තා මේ ශාස්ත්‍රයේ බික්කෝ වහන්සේලා මේ ප්‍රතිපත්තියෙන් නොබෙරෙහි ඉන්නවා නම් ප්‍රතිපත්තියෙන් නොබෙරෙහි ඉන්න කම්ම මේ ලෝකේ රහතන් වහන්සේ නාමයෙන් හිස් වෙන්නේ නැහැ කියලා. එක්සා පිනතුනේ වෙනු උදාර ධමයක් ලෝකෙට දේශනා කළා. ඒ ධම අපේ ජීවිත තුලින් ක්‍රියාත්මක කිරීම තමයි අපේ බුදුමාහතර ප්‍රදක්වන ඉහළම ගෞරවය වෙන්නේ. උන්වහන්සේ ගැන සඳහන් වෙනවා ආශ්‍රේ ග්‍රහකාරකවට වඩා ඇස්නම් දුන්න කියලා. මහා පොළොවේ පස්වලට වඩා ඇඟේ මස්නම් දුන්න කියලා. මහා සාගරයේ ජලයට වඩා උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරයේ ලේනම් දුන්න කියලා සඳහන් කළා. ඒ තරම් පරිත්‍යාගයක් කළ උන්වහන්සේ අපෙන් අපේක්ෂා කළේ මේ ධර්ම ඉගෙනගෙන මේ ධර්ම අපේ ජීවිත තුළින් සජීවී කරලා අප්‍රමාදීව මේ ධර්ම පිළිපදින කියන එකයි අප්‍රමාදේන සම්පාදයේද කියන බුදුවදනේ උන්වහන්සේ අවසන් වතාවට අපට සඳහන් කළේ. ඒ නිසා අද මේ වෙසක් සමය සමරන අවස්ථාව බුදුහාමුදුරන්ගේ ත්‍රිවිධ මංගල්‍යය ඉපදීම සම්බුද්ධත්වය පරිණාමන සමරණ අවස්ථාවේදී අපි උන්වහන්සේගේ ගුණ ගැන හිතලා ප්‍රසාදයක් ඇති කරගනිමු. උන්වහන්සේගේ අප්‍රමාදී පදේ ගැන හිතලා අප්‍රමාදී දේශනා ගැන හිතලා අපි අපේ අපේ ජීවිත අප්‍රමාදීව මේ ධර්මයෙන් සීල සමාධි ප්‍රඥා ඔස්සේ මේ ධර්ම වඩන්න අපි උත්සාහ ගනිමු. අරිස්ථාන කරගනිමු. එසේ කිරීමට පෙරවන් සරණින් ඔබ හැමට නිදුක් නිරෝගී සම්පත් දිගාතර සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්දේ රාජ්‍ය පෙරවන්.